අද අපි කතා වුණේ අනිච්ච සංඥා සූත්‍රය අදාළව සාකච්ඡා කරමු කියලා. මේ සූත්‍රය සංයුක්ත නිකායේ 3 කොටසේ කන්දක වර්ගය කන්ද සංයුත්තේ පුප්ප වර්ගය කියන එකේ තියෙන්නේ 10 සූත්‍රයේ විදිහට. මේක මට හිතුනේ හුඟක් වැදගත් ප්‍රති සාකච්ඡා කළොත් කියලා. මෙතන අද කාලේ හුඟක් කයච්ච මං හිතන්නේ මේ අනිච්ච කියන වචනේ මොකද්ද, අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියන එක ගැන එක එක අදහස් අහන්න ලැබෙනවා. ඉතින් මේකේ අපිට මේ බුද්ධ වචනය මොකද්ද, බුද්ධ දේශනාව මොකද්ද කියන එක පැහැදිලිව සඳහන් වෙන සූත්‍රයක් මේ අනිච්ච සංඥාව වැඩි යුත්තේ කෙසේද, අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියන එක ගැන. ඉතින් මේ සූත්‍රයේ මුලදී උපමා ගොඩාක් දේශනා කරනවා. එය පටන් ගන්නේ අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. එතන අනිච්ච සංඥාව බහුලව භාවිතා කළොත් හොඳට වැඩුවොත් මොකක්ද වෙන්නේ? සබ්බං කාමරාගං පරියාදීති. සබ්බං කියන්නේ සියලු, කාමරාග පරියාදීති කියන එක අපිට හිතන්න පුළුවන් ගෙවිලා යනවා, ඡය වෙලා යනවා කියලා. ඒක අනිච්ච සංඥා භික්කවේ භාවිකා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. එතන සියලු කාමරාග ගෙවිලා යනවා. ඒ වගේම සබ්බං භවරාගං පරියාදීති, සියලු භවරාග ගෙවිලා යනවා. සබ්බං අවිජ්ජං පරියාදීති, එන අවිද්‍යාවක් ගෙවිලා යනවා. සබ්බං අස්මිමානං පරියාදීති, අස්මිමානය කියන එක, කියන්නේ මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා. සමෝහන්ති, සමෝහන්ති කියන්නේ සම්පූර්ණයෙන්ම මුලින්ම ඉදිරිලා යනවා කියන එක. ඒ කියන්නේ ඉතුරුක් නැතුවම නැති වෙලා යනවා. මොනවාද නැති වෙලා යන්නේ? සියලු රූප රාග, සියලු භව රාග, සියලු අවිද්‍යා, සියලු අස්මිමාන ඒවා සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා, මුලින්ම ඉදිරිලා යනවා. ඒක තමයි ඒකේ සාරාංශයේ පළවෙනි ඡේදය. කටංච සංඥාව වැඩුවොත් මොකද වෙන්නේ කියන ප්‍රතිඵලය. අපි සාමාන්‍යයෙන් මේ දුක නැති කරන්න නැත්නම් නිවන් අවබෝධ කරගන්න සිද්ධ වෙන්න ඕන ටික තමයි එතන තියෙන්නේ. දැන් කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන සම්පූර්ණයෙන් නැති කරගන්න විදිහක් තමයි අනිච්ච සංඥාව භාවිතා කිරීම, බහුලව වැඩිම භාවිතා බහුලී කතා. ඊළඟ ඡේදේ එන්නේ උපමාවක්. සයතාපි භික්කවේ සරද සමේ කස්සකෝ මහානංගලේන කසන්තෝ සබ්බානි මූලසංකානකානි සම්පදාලෙන්තෝ කසති. ඒ කියන්නේ ගොවියෙක් සරත් කාලයේ මහා නඟුලක් අරගෙන කුඹුරක් හානකොට ඒකේ විහිදිලා තියෙන සියලුම මුල් සිඳ බිඳගෙන යන විදිහට හානවා. ඒව මේව කෝ භික්කවේ. එන්න ඒ විදිහට භික්ෂූනි අනිච්ච සංඥා භාවිතා බහුලී කතා. අනිච්ච සංඥාව භාවිතා කළොත් බහුලව වැදුව සබ්බං කාමරාගං පරියාදීති, සබ්බං රූපරාගං පරියාදීති, සබ්බං භවරාගං පරියාදීති, සබ්බං අවිජ්ජං පරියාදීති, සබ්බං අස්මිමානං පරියාදීති සමුහං. ඒ කලින් කියපු විදිහටම එතකොට අනිච්ච සංඥාව බහුලව වැඩුව හැම කාමරාගයක්ම ගෙවිලා යනවා, හැම රූපරාගයක්ම ගෙවිලා යනවා, හැම භවරාගයක්ම ගෙවිලා යනවා, හැම අවිද්‍යාවක්ම ගෙවිලා යනවා, මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා, මුලින්ම ගැලවිලා යනවා. ඒකට උපමාව කරන්නේ අර ගොවියෙක් සරත් කාලේ මහා නගුලක් අරගෙන, පොඩි නගුලක් නෙවෙයි මහා නගුලක් අරගෙන කුඹුරක් කානකොට ඒකේ විහිදිලා තියෙන සියලුම මුල් සිඳ බිඳගෙන යන විදිහට කානවා වගේ කියනවා. මේ අනිත්‍ය සංඥාව වැඩුව කර කියන දේවල් ගැලවිලා යන. දැන් කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන කියන ඒවා. ඒ වගේ මේකේ උපමා මං හිතන්නේ 8ක් 10ක් විතර තියෙනවා. ඊළඟට කියනවා මම පාලිචික නැතුව සිංහලෙන් කියන්නම්. මේ බබුස්සන කපන කෙනෙක් බබුස්සන කපලා ඊළඟට ඒවා අගින් අරගෙන යටි අතටත් පොළනවා, උඩු අතටත් පොළනවා, ඊට පස්සේ පැත්ත දානවා. අන්න ඒ විදිහට ඒවා අයින් කරනවා වගේ තියෙන අනිත්‍ය සංඥාව වඩන කෙනාගේ අර කලින් කියපු කාමරාගෙන් ඉඳලා ඒ සේරම දුර වෙලා යනවා. ඊළඟට තවත් උපමාවක් දෙන්නවා. මේ අඹ පොකුරක් තියෙනවා. ඒ අඹ පොකුරේ මුල නැට්ට කපා දැමු විට ඒ නැට්ට හා බැඳුණු යම් තාක් අඹයක්ද ඒ හැම අඹයක්ම එක පොකුරට බිම වැටෙනවා. ඔන්න ඔය වගේ තමයි මහණෙනි මේ අනිච්ච සංඥාව හොඳට වැදුවොත්, බහුල වශයෙන් වැදුවොත් අර කියපු කාමරාගෙන් ඉඳලා අස්මිමාන වෙනකන් තියෙන ඒවා ගැලවිලා යන්නේ. ඒ වගේම කූටාගාරයක උපමාවක් දෙනවා. ඒක පරාල තියනවා නම් ඒ හැම පරාලම කැණි මඩල කියන එකට නැඹුරු වෙලා ඒක පිහිට කරගෙන ඉන්නේ. ඒකට අග්‍ර වෙන්නේ කැණි මඩල. ඒ වගේ මෙතෙන්දී අනිත්‍ය සංඥාවම අග්‍ර වෙනවා. අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත් අනිත්‍යක සම්බන්ධ වෙලා තියෙන ඒකට එතකොට ඒවා ගැලවිලා යනවා කියන එක. ඒ වගේම යම් කිසි මුල් වල සුවඳක් තියෙනවා නම් කළු අගිල් මලේ සුවඳ තමයි ඒ මුල් වලින් අග්‍ර වෙන්නේ. ඒ වගේ අනිත්‍ය සංඥාව උපමා කරනවා. ඊළඟට සාර ගන්ධා, ඒ කියන්නේ අරටු වල මොනවා හරි සුවඳක් තියෙනවා නම් රත්සඳුන් අරටුව සුවඳ ඒ හැමතැනම වඩා අග්‍ර වෙනවා. ඒ වගේ මේ විදිහට අනිත්‍ය සංඥාව හොඳට වැළුවොත් අර ටික ප්‍රහාණය වෙනවා. ඒ වගේ මල්වල සුවඳක් තියෙනවා නම් සමන් මලේ සුවඳ තමයි හැම එකෙම අග්‍ර වෙන්නේ. ඒ වගේ අනිත්‍ය සංඥාව වැළුවොත් කියන කරුණු මුලින්ම ඉදිරියට යනවා. ඊළඟ එකේ කියනවා යම් කුඩා පොඩි රජවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාම සක්විති රජුරවන්ට අනුකූල වෙන්නේ. ඒ සක්විති රජුරෝ තමයි අග්‍ර වෙන්නේ. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව හොඳට වැදුවොත් තර කියන කරුණු මුලින්ම ගැලවිලා ඉදිරිලා යනවා. ඒ වගේම තරු තාරකා වල යම් කිසි ප්‍රභාවක් දීප්තියක් තියෙනවා නම් ඒ සෑම දීප්තියක්ම චන්ද්‍රයාගේ දීප්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් කරන්වත් වටින්නේ. එතන 16න් එකක් කරන්වත් වටින්නේ. චන්ද්‍රයාගේ දීප්තියමයි තරුව එළියට වඩා අග්‍ර වෙන්නේ. ඒ වගේ තමයි කියන මේ අනිත්‍ය සංඥාව වැඩිවොත් සිද්ධ වෙන දේ. ඒ වගේම සරත් කාලේ වලාකුලින් තොර එළිය වැටුණු අහසෙහි හිරු අහසට නැගෙනකොට අහසේ පැතිලා තිබූ සෑම අඳුරු ගතියක්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා දිලිසෙනවා. බබලනවා, අතිශයින්ම බබලනවා. ඒ වගේ තමයි අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් හැම කාමරාගයක්ම ගෙවිලා යනවා, හැම රූපරාගයක්ම ගෙවිලා යනවා, හැම භවරාගයක්ම ගෙවිලා යනවා, හැම විද්‍යාවක්ම ගෙවිලා යනවා, මම වෙමි කියන හැම මානයක්ම ගෙවිලා යනවා, මුලින්ම ඉදිරිලා යනවා. මෙතෙන්ට එනකන් ඒ එක එක උපමා දීලා පෙන්නනවා මේ අනිත්‍ය සංඥාව කොච්චර ප්‍රබලද කියලා. ඒ කියන්නේ අර ඒකෙන් අයින් වෙන කරුණු ගෙවිලා ගිහිල්ලා ඉතුරුවක් නැතුවම ගැලවිලා යනවා කියලා අනිත්‍ය සංඥා බහුවිතා බහුලී කතා. මේ විදිහට වැඩි වෙනවා. ඊළඟට තමයි මේ වැදගත් කොටසට එන්නේ. කතං භාවිතාච භික්ඛවේ අනිත්‍ය සංඥා. කතං බහුලී කතා සබ්බං කාමරාගං කර්යාදීති. ඒ කියන්නේ මොන විදිහට වැඩන ලද, මොන විදිහට බහුල වශයෙන් වැඩන ලද අනිත්‍ය සංඥාවද හැම කාමරාගයක්ම ගෙවා ගමන්. නැත්තම් හැම රූප රාගයක්ම ගෙවා ගමන්. හැම භව රාගයක්ම ගෙවා ගමන්. හැම අවිද්‍යාවක්ම ගෙවා ගමන්. මම කියන ඒ හැම මානයක්ම ගෙවා ගමන්නේ, නැත්තම් මුලින්ම නසා ගමන්නේ කොයි විදියට වඩන ලද, බහුල වශයෙන් වඩන ලද, කොයි විදියට බහුල වශයෙන් වඩන ලද අනිච්ච සංඥාවද කියලා ප්‍රශ්නයක් අහනවා. එකක් අහන්නේ බුදුරජාණන් වහන්සේ. කතං භාවිතාච ධික්ඛවේ අනිච්ච සංඥා කතං බහුලී කතා. මොන විදිහට භාවිතා කරපු දෙයද, මොන විදිහට බහුලව වඩන ලද අනිච්ච සංඥාවද? ඊළඟට ඒකට උත්තරය දෙනවා බුදුරජාණන් වහන්සේම. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගම ඉතිවේදනා ඉතිවේදනස්ස සමුදය ඉතිවේදනස්ස අත්තගම ඉතිසඤ්ඤා ඉතිසඤ්ඤස්ස සමුදය ඉතිසඤ්ඤස්ස අත්තගම ඉතිසංඛාරා ඉතිසංඛාරස්ස සමුදය ඉතිසංඛාරස්ස අත්තගම ඉති විඥාන ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තගමෝ. ඒ කියන්නේ එතන තේිනවා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැන තමයි මේ අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ. කොහොමද වඩන්නේ? මේ තමයි රූපය කියලා. ඉති රූපං මේ තමයි රූපයේ හට ගැනීම, නැත්නම් හට ගන්න හේතු. ඉති රූපස්ස සමුදය මේ තමයි රූපේ නැතිවීම, නැත්නම් හට නොගැනීම. එතනි ඉති රූපස්ස අත්තගමෝ රූපේ නැතිවීම. ඒ වගේම වේදනාව ගත්තොත් ඉති වේදනං මේ තමයි නින්දනය, නැත්නම් නිදීම. එතකොට මේ තමයි ඒ වේදනාවේ සමුදය, මේ තමයි ඒ වින්දනයේ අත්ගමය. ඊළඟට මේ තමයි සංඥාව, මේ තමයි සංඥාවේ සමුදය, මේ තමයි සංඥාවේ අත්ගමය. මේ තමයි සංස්කාරය, මේ තමයි සංස්කාර සමුදය, මේ තමයි සංස්කාර අත්ගමය. මේ තමයි විඥාණය, මේ තමයි විඥාන සමුදය, මේ තමයි විඥානේ අත්ගමය. එතනයි විඥාණය කියන්නේ මේකයි. විඥාණය හට ගන්න හේතු වෙන්නේ මේවා. විඥාණය නැති වෙන්නේ මේ නිසා. එතකොට මහණෙනි, ඔය විදිහට වඩන ලද, ඔය විදිහට බහුල වශයෙන් වඩන ලද අනිත්‍ය සංඥාව තමයි හැම කාම රාගයක්ම ගෙවා දමන්නේ, හැම රූප රාගයක්ම ගෙවා දමන්නේ, හැම භව රාගයක්ම ගෙවා දමන්නේ, හැම අවිද්‍යාවක්ම ගෙවා දමන්නේ, මම වෙමි කියන හැම මානයක්ම ගෙවා ගමන්නේ. ඒවා මුලින්ම නසා ගමන්නේ. අපට කියන්නේ එවන් භවිකා කෝ භික්කවේ අනිච්ච සංඥා. එවන් බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. සබ්බං රූපරාගං පරියාදීති. සබ්බං භවරාගං පරියාදීති. සබ්බං අවිජ්ජං පරියාදීති. සබ්බං අස්මිමානං පරියාදීති සමෝහං තීති. එතකොට එතනින් අපිට මේ බුද්ධ දේශනාවම කියනවා මොන මෙන්න මේ මොන විදිහට වදන අනිත්‍ය සංඥාවෙන්ද මේවා මුලින්ම නසා දමන්නේ. එතකොට මෙන්න මේ විදිහට වදන අනිත්‍ය සංඥාව. එතකොට මේක මම කලින් සාකච්ඡාවලත් ඔය සම්බන්ධව අපි සඳහන් කළා. අනිත්‍ය සංඥාව කියනකොට කරුණු තුනක් කියදෙනවා. මේක මොකද්ද? අපි ඒ කියන්නේ රූපේ නම් අනිත්‍ය සංඥාව වඩන්නේ, රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං. ඊළඟට රූප සමුදය කියන එක. මේකයි රූප සමුදය. ඊළඟට රූප අත්ථගමය කියන එක. මේකයි රූපේ නැතිවීම කියන ඔන්නෝ කරුණු තුනම යෙදුනක් තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිච්ච සංඥාව වෙදෙන්නේ. එතකොට මෙතන ඉතින් මේක නැවතවරක් නුවණින් හිතලා බලන්න හොඳයි. අපි මේ ත්‍රිලක්ෂණය වඩද්දී අනිච්ච දුක්ඛ අනාත්ම කියා වඩනකොට ඔය අනිච්ච සංඥාවේදී ඔය විදිහේ අදහසක්ද ගත්තේ නැත්නම් ඒක හදා ගන්න අවස්ථාවක් වෙනවා. මොකද මේ බුද්ධ වචනයට අනුව මේ කාමරාග බවරාග රූපරාග අවිද්‍යා අස්මිමාන ගෙවලා දමන්න පුළුවන් මෙන්න මේ විදිහට වඩන අනිච්ච සංඥාවේ. අපට ඕන වන විදිහේ අනිච්ච සංඥාවක් වැඩුවට මේවා ගෙවෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් හුඟක් ප්‍රචලිතව තියෙන අනිත්‍ය සංඥාව තමයි වෙනස් වෙනවා කියන එක. ඒතර වෙනස් වෙනවා කියන එකෙත් සමහර විට ගැඹුරට හිතුවොත් මේ අර්ථය ගන්න පුළුවන්. ඒ වුණාට අපි සාමාන්‍ය මට්ටමේ වෙනස් වෙනවා කියන එක මේ කරුණු තුනම අවබෝධ වෙනවද කියන එක. දැන් අපි රූපයක් තියෙනවා, ඔක වෙනස් වෙනවා. අපි හිතමු අපේ ශරීර රූපය කියලා. ඒතර ශරීරය ගැන මෙනෙහි කරන අය අනිත්‍ය මෙනෙහි කරනවා කියලා මේ ශරීරය වෙනස් වෙලා යනවා. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්, දැන් ඉන්න හැටි නෙමෙයි තව වයසට යනකොට. ඒකට වෙනස් වීමක් තියෙනවා. ඒ දැකීමද අනිච්ච සංඥාව වැඩි වීම කියන්නේ. එහෙම නැත්නම් මේ ශරීර රූපය ගත්තොත් මේ රූපය මොකද්ද කියනකොට අපි හිතන ශරීරය. ඊළඟට හොයන්න කරුණු දෙකක් තියෙනවා. මේකේ සමුදය මොකද්ද? මේක හටගන්න හේතු මොනවාද? මේක නැති වෙන්න හේතු ඒ නැතිවීම මොකද්ද? ඒ කියන්නේ සමුදය නැති වුණත් අත්ථගමය කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පිහිටන්නේ නිරෝධයි කියන එක. ඔන්න ඔය කරුණු ටික එක පැත්තකින් එතන වැදගත් වෙනවා. ඒ කියන්නේ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඊළඟට දැන් අනිත් සූත්‍ර වගේ නෙමෙයි මේ. අපි සංයුක්ත නිකාය ගත්තොත් සාමාන්‍ය බොහොම කෙටි සූත්‍ර තියෙන. ඒ වුණාට මේ අනිච්ච සංඥාව කවර විදිහට වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා ගෙවිලා යන්නේ නැතිවිලා යන්නේ කියන එක කියන්න කලින් බොහොම උපමා ගොඩක් දේශනා කරනවා. ඒකෙත් මම හිතන්නේ වැදගත්කමක් තියෙනවා. මොකද මේ අනිච්ච සංඥාව අනිත් හැම සංඥාවකටම වඩා ප්‍රබලයි කියන එක කර අන්තිමට ගත්ත එකේ අර වලාකුලින් තොර අහසක හිරු අහසට නැගෙනකොට අහසේ පැතිර තිබූ සෑම අඳුරු ගතියක්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා දිලිසෙන බබලනවා, අතිශයින්ම බබලනවා කියන. ඔන්න ඔය විදිහට තමයි උපමා කරන්නේ මේ අනිච්ච සංඥාව හොඳට වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් සිද්ධ වෙන දේ එතන අඳුර කියලා ගන්න තියෙන්නේ. එතකොට කාමරාග, බවරාග, රූපරාග, අවිද්‍යා, අස්මිමාන කියන ඒවා ඒවට ඉතුරු වෙන්න විදිහක් නැහැ අනිච්ච සංඥාව බහුලව වැඩුවොත්. එතකොට මෙතන දැන් අපි අනිත් වඩන සංඥාව වලට වඩා අනිච්ච සංඥාවට මූලික තැනක් ප්‍රධාන තැනක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ත්‍රිලක්ෂණය ගත්තොත් දුක්ඛ සංඥාව වඩන්න පුළුවන්, අනත්ත සංඥාව වඩන්න පුළුවන්, අනිච්ච දුක්ඛ අනත්ත කියන එක. ඒකට එතනත් ඒ තුනෙන්ම ප්‍රබල වෙනවා. ප්‍රබල වෙනවා කියන්නේ අරව ඉතුරු නැතුවම නැසලා දමනවා කියන්නේ රහත්භාවය ලබන්නම උදව් වෙන සංඥාවක් අනිත්‍ය සංඥාව කියන එක. ඒක උපුටලා දක්වන්න තමයි මං හිතන්නේ මේ තරම් උපමා ගොඩක් මෙතෙන්ට ගත්තේ. සමහර විට හිතනවා ඇයි මෙච්චර මේ උපමා මේකට අවශ්‍ය වෙන්නේ කියලා. එන්නට ඒ බුදු කෙනෙක් නිකන් වචන නාස්ති කරන්නේ නැහැ නේ. අපිට ඒකෙන් අදහසක් ගන්නවා නම් මේ හරියට වඩන අනිත්‍ය සංඥාව කොච්චර ප්‍රබලද කියන ඒ අදහසත් මට නිකන් හිතෙනවා මේක. අනිත් හැම භාවනාවකටම වඩා අනිත්‍ය සංඥාව වැඩිම බොහොම ප්‍රබලයි කියන කරුණ. ඒ පණිවිඩෙයි ඊළඟට අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඒ කියන්නේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියන කරුණ. දැන් ඔය ඕකෙන් සම්පූර්ණ කතකට ගත්තොත් මුළු බුදුදහමම විස්තර වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒක තමයි මේ කෙටියෙන් මේ සූත්‍රයේ තියෙන මේ පාළි දේවලුයි සිංහල අර්ථයයි මම කිව්වේ. එතකොට අපි බලමු මේක ගැන මොනවා හරි අදහස් ප්‍රශ්න තියනවාද කියලා, කාට හරි අහන්න දෙයක් තියනවාද, අපි ඒ අනුව සාකච්ඡාව ගෙනියමු. තෙරුවන් සරණයි. මගේ පංච උපාදානස්කන්ධය කියලා කිව්ව එක තව ටිකක් පැහැදිලි කරනවාද? ඔව් මහත්මයා, මම මගේ පංච උපාදානස්කන්ධ කියන රූප කියන එක මම රූප තේරුම් ගන්නේ කොහොමද? මම වේදනාවන් තේරුම් ගන්නේ කොහොමද? මේ තම මම නිතින් මේ සංස්කාර කියන එක මම තේරුම් ගන්නේ කොහොමද? අන්න ඒව දී වශයෙන් මේක මේක අපි තේරුම් ගන්න විදිහ තියෙනවනේ. ඒ මත දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ රූපය කියන එක දැන් සමහර දැන් මම වෙන සාකච්ඡා කරනකොට කියනකොට මට නම් මේ රූපය අනිත්‍යභාවය නිකන් මේ එක එක මේ යම් කිසි දෙයක් බලලා තව දෙයක් බලන්න බෑනේ. දෙතර එකකින් එකක් ඒකෙම පේනවා කියලා. දැන් මට ඒ වගේ එකක් හරි අමාරු එහෙම එකක් මට ඒක තේරුම් ගන්න මේ සමහර වෙනස් විදිහට ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් මේ තමයි මට හිතුනේ මේ මේක තේරුම් ගන්න ඒ අපි මොකද මේ අන්තිමට ඔක්කොම දැන් වේදනා සංඥා ඔය ඔක්කොම අපි මේ අපේ ගන්න එක මේ තිබෙන සංස්කාර තුළින්ම වගේ සම්බන්ධ වෙලා තියෙන දේවල්. ඉතින් ඒ සංස්කාර වගේ දේවල් අපි හදාගත්ත විදිහ වෙනස් නේ තියෙනවා. ඒක හේතු නිසා කියලා මට හිතුනේ තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්න. රූපය වේදනාව සංඥාව අනිත්‍ය බලන්නට වැඩිය මෙතන මට නම් හිතන්නේ මේ තියෙන දෙයක අනිත්‍ය බලන්නට වැඩිය දෙයක් තියනවාද කියලා බැලීම වගේ දෙයක් මට හිතෙනවා. දෙයක් රූපයක් තියනවාද විඥානයක් තියනවාද ඒ වගේ මේ තියෙන දෙයක අනිත්‍ය බැලීමද එහෙම නැත්නම් මෙතන කරන්නේ අපි දෙයක් තියනවාද කියලා බැලීමද කියලා වගේ මට අදහසක් එනවා. ඒකම තමයි ඒකට මං හිතන්නේ උත්තරේ හොයාගන්න පුළුවන් දන්න. මේකේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ත ගමෝ. ඔන්න ඔක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. එතකොට එතන අපි තෝරගන්න ඕන මොකද්ද මේ ඉති රූපං කියන්නේ? මෙන්න මේකයි රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක. ඒ හින්දාමයි මම අර ඉස්සෙල්ලා දීරුක් මහත්තයාගෙන් ඇහුවේ මොකද්ද මේ මගේ පංච උපාදානස්කන්ධය කියලා අදහස් කරන්නේ මොකද? මට එතන අවශ්‍ය වුණේ මේ එකෙන් තමන්ගේ ශරීරය කියලා වෙන් කරනවද නැත්නම් ඊට වඩා වෙනස් අදහසක්ද කියන එක මේ පිළිතුරක් දෙන්න කලින්. එතකොට මොනවාද අදහස් තියෙන්නේ මේ ඉති රූපං කියන එකෙන් පටන් ගන්න තියෙන්නේ? ඒක ගැන අදහස් ඉති රූපං කියන එකෙන් මොකද්ද අදහස් කරනවා ඇත්තේ? එතන මං හිතන්නේ අර ඔබතුමා අහපු එකට පිළිතුරකුත් තියෙනවා. මොකද මේ රූපයක් නැති බව දකින්නවද නැත්නම් තියෙන රූපයක් දිහා යම් කිසි මෙනෙහි කිරීමක් විදිහටද තියෙන කියනකොට එතන අදහස් වෙන්නේ මේ මේ සමහරට යථාභූත ස්වභාවය නොවෙන්න පුළුවන්. මොකද මේ අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ මතක තියාගන්න මේ රහතන් වහන්සේට නෙමෙයි තාම මේ මාර්ගයේ වඩන කෙනාටයි. ඒතර මාර්ගයේ වඩන කෙනා මං හිතන්නේ ලෝකය ගැන නැත්නම් රූප ගැන යම්කිසි හැඟීමක ඉන්නේ. එතකොට අන්නේ රූප සංඥාව මොකද්ද කියලා ඇත්ත ඇති හැටි තේරුම් ගන්න ක්‍රමයක් විදිහටයි මම මේ අනිච්ච සංඥාව වඩනවා කියන එක දකින්. එතකොට මේ සංඥාව වැඩිමෙන් එන ප්‍රතිඵලය අර කියපු කාම රාගයක්ම හැම කාම රාගයක්ම දෙවා දමන්න විදිහක් තමයි අනිච්ච සංඥාව වැඩි. එතකොට මේ කාම රාගයේ තියෙන කෙනාට ඒකෙන් මිදෙන්න දේශනා කරපු ක්‍රමයක්. එතන කාම රාග කියනකොට අපිට මම හිතන්නේ ගන්න වෙනවා මේ කාම ලෝකවල කාම වස්තු කියන දේවල්. එතකොට ඒවා ගොඩක් වෙලාවට රූප හැටියට තමයි අපි අඳුරගන්නේ. ඉතින් මේ මට අදහසක් එනවා මේ මේ ඉති රූපං කියලා මේ දේශනා කරන්නේ අපිට යම් කිසි දෙයක් දැනට රූපයක් කියලා හිතෙනවා නම් ඒ කියන්නේ මේ ලෝකෙට ඇති හැම දෙයක්ම රූප කොටසට දාන්න පුළුවන්. අපි මොනවාම හරි දැනගත්තා නම් මේ ලෝකෙට ඇති කියලා ඒවා තමන්ගේ ශරීර වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්, සත්ත්ව ශරීර වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජීවී රූප නැහැ නැත්තම් සවිඥානික රූප කියන රූප වෙන්න පුළුවන්. ඊළඟට අවිඥානික රූප පිටමොය මේස පුතු ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන ඉරහඳ තාරකා වගේ මේ අපි ලෝකය හැදිලා තියෙනවා කියලා හිතන රූප සියල්ලම. ඒකට යම්කිසි කෙනෙකුට හිතනවා නම් මේක රූපයක් කියලා එහෙම අදහසක් එනවා නම් ඒක හරිද වැරදිද කියන කතාව නෙමෙයි. ඒ ඉන්න මට්ටමේදී මෙන්න මේක රූපයක් කියන අදහස එනවා නම් ඔන්න ඔතනින් පටන් ගන්න කියන එකයි මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මට අදහස්සේ නිති රූපං කියන එකෙන් පටන් ගන්න. මම රූපය කියලා තේරුම් අරන් තියෙන්නේ මෙන්න මේක. මේකට මම රූපය කියලා කියනවා. තව විදියට කිව්වොත් නිති රූපං. එතකොට ඒ කියන එකේ ඒ අපි සාමාන්‍ය ලෝකයා දකින මට්ටම. එතකොට ඒ මට්ටමේ ඉඳන් ලෝකෝත්තර දැක්මකට ගෙනියන්න මාර්ගයක් තමයි මේ අනිච්ච සංඥාව වැඩි වීම කියන්නේ. ඒ කියන්නේ අනිච්ච සංඥාව වැඩි වීමේ ප්‍රතිඵලයක් තමයි මේ අපි පළවෙනි ප්‍රතිඵලයේ ගත්තොත් සෑම කාමරාගයක්ම ගෙවා දමනවා. මුලින්ම උපුටලා දමන්න තරම් ප්‍රබලයි මේ අනිච්ච සංඥාව වැඩි වීම. එතකොට රූපයේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න මාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ අනිච්ච සංඥාව වැඩි වීම, බහුලතා කිරීම, බහුලී කතා කිරීම. මේ ගැන මුකුත් අදහසක් තියනවද කාට හරි? තෙරුවන් සරණයි. ඒ කියන්නේ රවි ඒ කියන්නේ දැන් රූප ගැන කිව්වම ශබ්දයක් දැන් කනට අපේ දැන් ඔයා කතා කරන අර කුරුල්ලෙක් කියනවා ඒ ශබ්දය එතකොට රූපයක් නේ. එතකොට අපේ දැන් මේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන සෑම දෙයක්මකට අපේ විඥාන අපිට සංඥාවක් ආව එතනම අපි ඒක අනිත්‍ය එතනම අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න ඕනේද? එහෙමද? ඔව්. ඉස්සෙල්ලා අපි රූපයක් කියලා කියන්නේ මොකටද කියන තැනකින් පටන් ගන්න. දැන් සද්දයක් නිසා කුරුල්ලෙක් ගැන දැනගත්තා නම් එතකොට කුරුල්ලා අපට රූපයක්. ඒකම තමයි මම කියන්නේ මේ ලෝකෙට ආйти මොනවා හරි අපි දැනගත්තා නම් දැන් කුරුල්ලා ලෝකෙට ආйти දෙයක්. ඒක තව විදිහකට අපි සජීව ශරීරයක් නැත්නම් තවත් සත්වයක් කියන මට්ටමේදී තමයි සාමාන්‍ය මේ ඒ කියන්නේ තවත් ජීවියෙක්. එතකොට අපි පුද්ගල හැඟීමකුත් දාලා තියෙනවා. එතකොට සත්ත්ව පුද්ගල හැඟීමක්. දැන් සත්‍ය කුරුල්ලා කිව්වත් අපි විශ්වාස කරනවනේ ආයේ වෙන ජීවිතයකදී මුන් සමහරට මිනිස්සෙක් වෙලා ඉන්නේ ඇති. නැත්තම් දෙවි කෙනෙක් නැත්තම් නිරි සතෙක් වෙන්නේ ඇති. එතකොට ඒ සජීව නැත්තම් සවිඥානික රූප කියනකොට අර සත්ත්ව පුද්ගල හැඟීමෙන් තමයි අපි සාමාන්‍යයෙන් බාරගන්නේ නේද? එතකොට ඒවත් රූප කොටසටම අයිති වෙනවා. එතකොට එතන හොඳ අදහසක් සමාවෙන්න. ඔව්. තමයි මම එන්න හැදුවේ. දැන් මේක අපි ඇහෙන් දැකලා නෙමෙයි මේ වෙලාවේ දැනගත්තේ කණෙන් ඇහුන ශබ්දයක් නිසා. එතකොට ඇහෙන් දකින දේවලු රූප මට්ටමට ගන්න පුළුවන්. කන නිසා දැනගන්න දේවලු ඒ කියන්නේ ශබ්ද සංඥා නිසා යම්කිසි රූපයක් ගැන දැනගත්තා නම් ඒවත් රූප ගණයට වැටෙනවා. ඒකම මේ කලායතනෙටම දාන්න පුළුවන්. ඒ කියන්නේ ගඳක් සුවඳක් නිසා අග්‍රාණ්‍ය නිසා අපි හිතමු හොඳ කෑම සුවඳක් කෙනකොට කෑම පිඟානක් මතක් වෙන්න පුළුවන්, ආහාරයක් මතක් වෙන්න පුළුවන්. එතකොට ඒකත් ලෝකෙට ආйти අපි බාර අරන් තියනා මෙහෙම රූපයක්. මේකෙන් තමයි මේ සංඥාව අපිට ලැබුණේ කියන අදහසක් එනවා. එතකොට මේ මොන ආයතනෙන් ගත්තත් එතනින්ම එනවා මේ ලෝකෙට ආйти රූපයක්කට අපි සම්බන්ධ කරනවා ඕක. දැන් නිකන් හිතලා බලන්න කිසිම ශබ්දයක් අහන්න පුළුවන්ද? ඒකට තේරුමක් නොදී. තේරුමක් කියන්නේ ලෝකෙට ආйти රූපයකට සම්බන්ධ නොකර මේ ශබ්දේ මේකට අදාළයි කියලා සම්බන්ධ නොකර පොඩ්ඩක් try කරලා බලන්න. ඒ කියන්නේ මේ මං මෙන්න මේ ශබ්දය ඇහුවා කිසිම රූපයකට සම්බන්ධ නොකර, ඒ කියන්නේ ලෝකේ ගැන කිසිම අවබෝධයක් නැතුව මේ සද්දය ඇහුවා කියන මට්ටමකට එන්න පුළුවන්ද? මම හිතන්නේ සාමාන්‍ය ජීවිතේදී හරිම අමාරු වැඩක්. ඒක ඒ කියන්නේ අපි කණෙන් සද්ද සංඥාවක් ඇහුවට හැම තිස්සෙම ඒකට අදාළ මොනවා හරි රූපයක් ඔකට ගැට ගහලා තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒ වයින්ුත් වෙනවා අපි ඉති රූපං කියන මට්ටමට ගන්න පුළුවන් රූප. එතකොට මේක මේ ඇහැ නිසා දැනගන්නේ ඒවත් රූප, කන නිසා දැනගන්නේ ඒවත් රූප. ඒ වගේ නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා පෙන්නත් පුළුවන් රූප. එතන මම ඒ රූප කියන එකටම තමයි අර පොදුවේ ලෝකය කියලා ගත්තේ. ඒ කියන්නේ අපි දන්න ලෝකය. ඒ ලෝකය දැන් ඔන්න අපේ සාමාන්‍ය මට්ටමේදී ලෝකය එතකොට මේ ආයතනවලට සාපේක්ෂව බාහිරව තියෙන දෙයක්. එතකොට මේ ආයතනකින් දැනගන්න සේරම බාහිර ලෝකෙට අයිති කියලා හිතන දේවල් අපි රූප ගණයට දානවා. එතනින් ඉති රූපං කියලා පටන් ගන්න පුළුවන්. ඒකම දැන් බාහිර ඒවා කියනකොට ඒකට අභ්‍යන්තර ලෝකයක් නැත්නම් රූප නැද්ද කියලා හිතෙන්න පුළුවන්. අභ්‍යන්තර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකක් රූප ගණයටම තමයි වැටෙන්නේ. ඊළඟට ඒවට අරමුණු වෙන බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවයිනුත් අපිට දෙන්නේ පොදුවේ ගත්තොත් රූප කියන. ඒ කියන්නේ එතන රූප කියලා කියන්නේ මේ එකක් නේ, ඇහෙන් දකින ඒවම විතර නෙමෙයි, පොදුවේ ආයතනකින් අත්දකින ඒක ගන්න පුළුවන් මේ මේ ලෝකෙට අයිති ස්වභාවයක්. එතකොට ඒ රූපය අපි බාර ගන්න ගතියක් තියෙනවා. ඒක රූපයක් කියලා. ඒ රූපයක් කියලා බාර ගන්න ගතිය තමයි ඒ රූපයේ දැස ගැනීම, නැත්නම් රූපේ පිළිගැනීම, නැත්නම් රූප උපාදානය කියන්නේ. එතකොට අජ්ජෝසාය තික්තති කියන වචනේ දෙනවා. එන්න මෙහෙම රූපයක බැස ගන්නවා. බැස ගන්නවා කියන්නේ ඒක එහෙමමයි කියලා පිළිගන්නවා. ඒ පිළිගන්නකොට අර ලෝකෙට අයිති දෘෂ්ටි ටිකකටත් යනවා. එක දෘෂ්ටියක් තමයි මේක පවතින ස්වභාවයක්. ඒ කියන්නේ නিত্য සංඥාවට යනවා. දැන් ඔකේ ඇත්ත ඇති හැටි බලනකොට අනිත්‍ය. ඒ වුණාට දැන් අපි අනිත්‍ය සංඥාව තාම වඩලා නැති කෙනා සංසාරේ යන කෙනාට තියෙන්නේ නিত্য සංඥාවේ රූපය. ඒ නිසා තමයි මේ රූපය ගැන කතා කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නিত্য සංඥාව කියනකොට මේ විදිහට තේරුම් ගන්න. දැන් ඒක අපි දැනගන්න මොහොතේ මේ රූපේ තියෙනවා. ඒ කියන්නේ ආයතනයකට අහු වෙන මොහොතේදී මේ රූපේ තියෙනවා. ඊට මොහොතකට කලිනුත් මේ රූපේ තිබුණා. ඊළඟට ඊට මොහොතකට පස්සෙත්, ඒ කියන්නේ අනාගතෙත් මේ රූපේ අත්දකින්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලෙම අයිති, ඒ කියන්නේ පැවැත්මක් දීලා. ඒක සමහර විට මීට තත්පරයකට කලින් දැන් ඊළඟ තත්පරේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊයේ, අද, හෙට, නැත්නම් මාසයකට කලින් අද ලබන මාසෙ. ඒ කාලය ඕන තරම් එහාට මෙහාට යන්න පුළුවන්. ඒක සුළු වුණත්, දීර්ඝ වුණත් තේරුම් ගන්න පැවැත්මක් දීලා. ඒ කියන්නේ ඇත කියන දෘෂ්ටියට ගිහිල්ලා. ඒ නිසා තමයි අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. ඒකේ දැසගත්තා කියන්නේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන වචන තුනම යෙදෙනවා. ඔන්න ඔය ස්වභාවයේ දෙයක් තමයි දැන් අපි රූපයක් විදිහට මේ මට්ටමේදී බාර අරන් තියෙන්නේ. එතකොට මේ මට්ටමේ රූප තමයි අපිට ඔය ලෝකේ වටපිටාවේ දකින්න, අත්දකින්න, දකින්න කිව්වහන් ඇහෙන් විතරක් නෙමෙයි, මේ ආයතන භාවිතා කරලා අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. ඔකට තමයි අපි සාමාන්‍යයෙන් බාහිර ලෝකය කියලා කියන්නේ. එතකොට ඕවටම නේද බලන්න මේ අපේ කෙලෙස් ඇති වෙන්නේ. කෙලෙස් කියන්නේ රාග, දෝෂ, මෝහ ඇති වෙන්නේ ඕවටම නේද? මේවා නේද අයිති කරගන්න හදන්නේ. අපි එක්ක ඇලෙන්නේ හරි, ගැටෙන්නේ හරි මේවා නිසා නේද? එතකොට අර කියපු වචන ටික ඔක්කොම ඔතෙන්ට යෙදෙනවා. ඒකට මතක තියාගන්න මේ සාමාන්‍ය සත්‍යය ඉන්න මට්ටමේදී මෙන්න මේ යෙදෙන කෙලෙස් ටික ගෙවා දමන්න උපක්‍රමයක් තමයි ඔතන මේ අනිච්ච සංඥා සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. ඒක අනිච්ච සංඥාව කියන එක මෙන්න මේ විදිහට භාවිතා කළොත්, බහුලව භාවිතා කළොත් මේ කියන දේවල් වලින් නිදෙන්න පුළුවන්. නිදෙන්න පුළුවන් කියන එක තව විදිහට බලන්න ඒ රූපයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න විදිහක්, ක්‍රමයක්. තව විදිහට කිව්වොත් මාර්ගයක් උපද්දවා ගන්න විදිහක් මෙතන මේ සූත්‍රයේ සඳහන් වෙනවා. එතන ඒ ප්‍රශ්නේ කියන්නේ ඇස ගැනද නැත්නම් ඇස නිසා දැනගන්න රූපය ගැනද? සමහර විට ඉස්සෙල්ලා බලන්න ඕන මොකද්ද? එහෙම නැත්නම් අපි ওই දෙකම ගැන බලන්න ඕනද? ඕකේ පිළිවෙලක් තියනවාද? අන්න ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ සූත්‍රයට අනුව බලනකොට දැන් රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං කියන එකෙන් පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් රූප කියනකොට මෙතන අපිට පොඩ්ඩක් පැටලෙන තැනක් තමයි අපි ඇසට අරමුණු වෙන්නේ රූප කියලා කියන්න පුරුදු වෙලා තියෙනවානේ. එතකොට ඒ ඇසට අරමුණු වෙන රූප විතරද මේ මෙතන අදහස් වෙන්නේ කියලා ඒකට උත්තරේ තමයි මම ඉස්සෙල්ලා දුන්නේ. කියන්නේ ඒ ඒවත් රූප ධනෙට වැටෙනවා. ඒ වුණාට අනිත් ආයතන වලින් දැනගන්නේ රූප ගැනමයි. ඒ වගේම ඔය අභ්‍යන්තර ආයතන ටිකත් රූප ගණයටම වැටෙනවා. ඒ කියන්නේ ඇස කියන්නේ රූපයක්. ඇසෙන් දැනගන්නේ රූපයක්. කන කියන්නේ රූපයක්. කන නිසා දැනුවත් වෙන්නේ රූප ගැන. ඒ විදිහට සලකන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන කිව්වත් රූප, බාහිර ආයතන කිව්වත් රූප ගණයට දාන්න වෙනවා. එතකොට මේ රූපවල ලක්ෂණ ටික ඒ හැම එකටම පොදුයි. එතන ඊළඟට දැන් අර තවත් සූත්‍ර කිහිපයක් සඳහන් වෙනවා. ඒක දකින්න පුළුවන්. මේ අපි ඇහැයි ඇහැට අරමුණෙන් රූපයයි ගත්තොත් එතන රූපය පිරිසිඳ දැක්කොත් අනිවාර්යෙන්ම ඇස පිරිසිඳ දැකීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දැන් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියන යුගලයක් මේ පොදුවේ ආයතනය කියලා ගත්තහම දැන් චක්කායතන රූපායතන කියන්න පුළුවන්. සෝතායතන සද්දායතන කියන්න පුළුවන්. අජ්ජත්තායතන බහිද්දායතන. එතනින් මෙහෙම සිද්ධියක් තියෙනවා. එක ආයතනයක් පිරිසිඳ දැක්කොත් එතන ඇසයි රූපයි ගත්තොත් රූපයේ ඇත්ත ඇති හැටි හරියටම අවබෝධ කළොත් ඒකම ඇති ඇස අවබෝධ කරන්න. ඒ වගේම ඒකේ අනිත් පැත්තත් හරියනවා. යම් කිසි කෙනෙක් ඇස ඇත්ත ඇති හැටියට, ඒ කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ කළොත් ඇසෙන් දැනගන්න රූප ගැන අවබෝධ කරනවා. එතකොට ওই දෙකම මෙනි කරලා දෙකම කර අවබෝධ කළත් ඒ අවබෝධයටම එනවා. එතකොට මේ පොදුවේ රූපය ගැන අවබෝධ කරන්න නම් කරන්න ඕන මොකද්ද කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. මේ අනිච්ච සංඥාව වඩන්න, භාවිතා කරන්න, බහුලව වඩන්න. මොකක් ගැනද? රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන, විඥානය ගැන. ඔය පහේම අනිච්ච සංඥාව වඩන්න. ඒක එකක් තමයි අපි දැන් රූපය කියන එක ගත්තාම මතක තියාගන්න ඇස කියන එකක් අපට රූපයක්. ඇසෙන් දැනගන්නේ රූප ගැන. කන කියන එකක් රූපයක්. කනෙන් දැනගන්න ශබ්ද සංඥාවලට අදාළව ඉන්නේ රූප. ඒ කියන්නේ රූප සම්බන්ධ අදහසක් අපි ගන්න. දැන් ඇසෙන් දැනගන්නේ රූප සංඥා මාත්‍රයක් වුණාට අපි පුරුදු වෙලා තියෙන්නේ සංඥාවෙන් නවත්තන්න නෙමෙයි. ඒකට අදාළ බාහිරව පවතින, තව විදිහට කිව්වොත් අපි තව ටිකක් මේ විස්තර කළොත් සතර මහා ධාතුයෙන් හැදිච්ච එළියේ තියෙන රූපයක් තමයි මේ ඇහෙන් දැනගත්තේ කියන මට්ටමකට යනවනේ. ඒක තමයි මම කියේ අර ලෝකේට අයිති දේවල් කියලා අපි සාමාන්‍යයෙන් පිළිගන්න. එතකොට එතන තියෙන වැරදි දෘෂ්ටි වගේ එක අපි ඉන්නේ. ඒ නිසා තමයි මේ සංසාරය යන්නේ. එතකොට ඒ දෘෂ්ටි වලින් නිදෙන්න උපක්‍රමයක්, මාර්ගයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙදී පැහැදිලිව පෙන්නලා දෙන්නේ. ඕකෙන් නිදෙන්න පුළුවන් මෙන්න මේ අනිච්ච සංඥාව වඩන්න, බහුලව වඩන්න, භාවිතා බහුලීකත. කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද ওই මුලාවන් වලින් නිදෙන්න පුළුවන්? අන්න ඒකට උත්තරෙත් දෙනවා. يعني රූපය ගැන නම් අනිච්ච සංඥාව වඩන්නේ මෙන්න මේ ආකාරයේ යාති තුනක් බලන්න තියෙනවා. මොකද්ද? රූපය කියන්නේ මේකයි. ඉති රූපයි. ඊළඟට ඒකේ සමුදය මොකද්ද? අත්ගමයේ මොකද්ද? ඔය තුනම බැලුවොත් තමයි අනිච්ච සංඥාව වැඩුවා වෙන්නේ. එහෙම වඩන අනිච්ච සංඥාවෙන් තමයි මේ කෙලෙස් නැසා දමන්නේ. මුලින්ම සුදුරලා දමන්නේ. ඒ කියන්නේ අපේ තියෙන වැරදි දෘෂ්ටි ටිකෙන් නිදෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විදිහට අනිච්ච සංඥාව වැඩුවොත් කියන එක. පැහැදිලි ඇති මං හිතන්නේ. තව මොනවා හරි තියනවාද ඒ සම්බන්ධව අහන්න? තෙරුවන් සරණයි. මේ සාකච්ඡාව අතරම අපි මේ වෙනදා වගේම වැදගත් සාකච්ඡාවක් අදත් කරේගෙන යනවා. මෙතෙන්දි මත් නම් දැන් මේ රූපේ අනිත්‍ය කියලා අපි දැන් මේ මම ඉස්සරහා මේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකදී තේරුම් ගියා මේ විදුලි බුබුලක අනිත්‍ය, විදුලි බුබුලක් ඇති වෙලා නැති වෙලා යන එක. ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා මේ එක විදුලි ඒකකයක් දැවිලා තවත් එක විදුලි ඒකකයකදී මේක නිවි නිවි යනවා. මේක අනිත්‍යයක් තියෙනවා, මේක අපිට දකින්න බෑ, ඇහැට පේන්නේ නැහැ. නමුත් මේ අපේ විදුලි මීටරේ දිහා බලපුවාම තේනවා විදුලි මීටරේ කරකිලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට පද අවබෝධයක් විතරයි තියෙන්නේ. නමුත් මේක මෙහෙමම කියනවා මේ පහන් දැල්ලකත් මේ විදිහට අනිත්‍ය දකින්න පුළුවන් කියලා. මේ නිවි නිවි නැත්නම් නැතිවි යන මේ කලාප කියලා තියෙනවා කියලා. නමුත් ඒක අර මගේ ජීවිතේ කරගන්න මට මේක දකින්න බෑ. මේක ආණ්ඩ විතර ආලා ලබාගත් දැනුමක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ වඩන හැටි, මේ රූපය කියන්නේ මොකක්ද කියන එක, නැත්නම් මේ රූපේ සමුදේ කොයි විදිහටද, අත්ංගමේ කොයි විදිහටද අපි වඩන්නේ කියන එක කරුණා කරලා මේ උදාහරණ ඇටියට විස්තර කරනවා නම් බොහොම පිං. හොඳයි. මම හිතන්නේ අන්න එතෙන්ට තමයි එන්න ඕන. ඒ කියන්නේ අපි දැන් ධර්මය දැනුම විදිහට දැනගැනීම එකක්. මේක දැකීම කියන එක තව එකක්. අර ඥානං පස්සං කියලා අපි වචන දෙකක් කතා කළේ. දැන් ඔය ගා අපිට තියෙන්නේ අපි ධර්මය දන්නවා කියලා හිතාගත්තට තියෙන්නේ දැනුම. කියන්නේ අර පොතේ මෙහෙම තිබුණා, මෙතන මෙහෙම තියෙනවා, නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා ඒක අනිත් පැත්තට මම කියන්නේ ඔකට ඒ දාගත්තු ටික වමහරනවා මිස කොහෙන් හරි ගත්තු ටික ඒක අර තමන්ගේ දැක්මක් විදිහට අවබෝධයක් විදිහට ද මේ කියන්නේ. ඉතින් මහත්මයා අහපු එක බොහොම හොඳයි. දැන් හුඟක් අය පිළිගන්නවා ඇති. දැන් අපට පහසුවෙන් වෙනස් වීම දකින්න පුළුවන් මේ රූප ස්වභාවයන් තියෙනවා. ඒ කිව්වා වගේ විදුලි බුබුල වෙන්න පුළුවන්. අර දැන් ෆ්ලොරසන්ට් බල්බ් එකක සමහර වෙලාවට අර ගැස්සෙන ස්වභාවයක් සමහර වෙලාවට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් පහන් දැල්ල ගත්තොත් එතන අපිට නුවණින් විමසලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මේ අපි දන්න සාමාන්‍ය විද්‍යාවත් එක්ක මේ දැල්ල කිව්වට උතන තියෙන්නේ මෙන්න මේ තෙල් බින්දුවක්, මේ මොහොතේ තිරයක දැවීමක්, මේ මොහොතේ එකට යෙදුන ඔක්සිජන් ටිකක්, ඔන්න ඕවා නිසා ඇති වෙන ඵලයක්. ඒ මොහොතේ දැල්ල. තවත් සුළු මොහොතකට පස්සේ තියෙන දැල්ල අර කලින් දැල්ලට සම්බන්ධ වුණ තෙල් ටිකවත් තිරයවත් ඔක්සිජන් ටිකවත් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අලුත් තෙල් ටිකක් තිරයේ අලුත් කොටසක් දෙවෙන්නේ අලුත් ඔක්සිජන් ටිකක්. ඒ කියන්නේ කලින් එකට සම්බන්ධ නැති. ඒ නිසා මේ නිසා හටගන්න දැල්ල කියන එක වෙනමම ප්‍රතික්‍රියාවක ඵලයක්. දැන් ඕක නුවණින් හිතුවොත් අර එකපාරට දැන් අපි දැක්කහම අන්න දැල්ලක් තියනවා කියන ලෝකෙට අයිති දැක්ම පොඩ්ඩක් කඩා ගන්න පුළුවන්. එතකොට එතන නුවණින් විමසීමක් වෙනවා. දැන් ඔය විමසීමේ බලන්න මේ කියපු කරුණු ටික යෙදිලා නැද්ද කියේ. දැන් දැල්ල කියන එක ඔන්න අපි පටන් ගත්ත රූපය. මේක අපි ලෝකෙට අයිති දෙයක්, ඇහැට අරමුණු වෙන දෙයක්. එතකොට ඒක රූප ගණයට දාන්න පුළුවන් දෙයක්. එතකොට සාමාන්‍ය කෙනා දැන් අර ටික හිතන්න කලින් කෙනා හිතන්නේ අන්න දැල්ලක් තියෙනවා. එතකොට මේ පවතින දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දැල්ල පැවැත්මක් දීපු දෙයක්. අර ක්ෂණිකව ඇතිලා නැති වෙන ස්වභාවයක් නෙවෙයි. ඒකයි මං කියේ අර පැවැත්මක් දෙනවා කියන එක මේක මොහොතකට කලිනුත් මේක තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් අපිට ඒ දේ ගැන දෙයක් කරලා කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඕකම තමයි මේ ලෝකයා ඉන්නේ නিত্য සංඥාවේ. නিত্য සංඥාවෙන් ගත්තොත් විතරයි දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඕකේ. ඒ එතන අපි පටන් ගන්න තැන ඔන්න රූපය දැල්ල. ඉති රූපං. එතකොට දැල්ලේ නියම ස්වභාවය අවබෝධ කරන්න නම් අපිට යන්න වෙනවා ඉති රූපස්ස සමුදය. මොකද්ද මේ රූපේ සමුදය? අන්න සමුදය හොයනකොට තේනවා එක්තරා විදිහක. දැන් මේ උපමාවේ ගත්තොත් මේ තෙල්, තිරය, ඔක්සිජන් මේ වගේ දේවල් සමුදය වෙලා තියෙනවා. එතකොට ඒව නොයදුනා නම් දැල්ලක් ගැන කතා කරන්න බෑ. දැල්ලක් විද්‍යමාන වෙන්නේ නැහැ. අන්න ඒක අත්දැමීම. එතකොට ඔන්න ඔය තුන බලනකොට දැල්ලේ ඇත්ත ඇති හැටියක් අර මුලින් ගත්තු දෘෂ්ටියට වඩා, අර තියෙන දැල්ලක් කිව්වට වඩා වෙනස් දැක්මක් එනවා. අන්න ඒ වගේ අවබෝධයක් කරව ගෙනියනවා මේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ කියනකොට. දැන් අපිට මේ දැල්ලේ හැම හිතාගන්න පුළුවන් වුණාට අපිට හැම රූපෙම ඔහම හිතාගන්න පුළුවන්ද? ඔන්න අතන තමයි ගැටලුව එන්නේ. ඒ වගේ වෙනස් වීම පොඩ්ඩක් නුවණින් හරි බලන්න පුළුවන් එකක එහෙම හිතුණට, දැන් උදාහරණයක් විදිහට ඔය තමන්ගේ ඉස්සරහා තියෙන කම්පියුටරෙත් ඔය විදිහට වෙනස් වෙන ස්වභාවයක්ද තියෙන්නේ? නැත්නම් ඔක තියලා තියෙන මේසෙත් ඔය වගේද? ඔය පුටු ඒ වගේද? එහෙම දකින්න මේ සාමාන්‍ය ලෝකයට අමාරුයි. මොකද අපි පුරුදු කරලා තියෙන අර රූපයේ නিত্য සංඥාවෙන් ගන්න ස්වභාවයක්. එතකොට මේ නිත්‍ය සංඥාව කියන එක විපල්ලාසයක්. මේ ලෝකයා ගත්තු ඇත්ත ඇති හැටි විපරීත කරලා ගත්තු අනිත්‍ය ස්වභාවය අනිත්‍ය අනිත්‍ය. ඒකට කියනවා විපල්ලාස කියලා. එතකොට අර සතර විපල්ලාසවල එකක් නේද? නිත්‍ය සුඛ ආත්ම සුභ කියන එකේ නිත්‍ය සංඥාවේ තමයි මේ ලෝකේ තයිති දැක්මේදී ඉන්නේ. එතකොට ඒක ඉක්මවා ගින් ලෝකෝත්තර දැක්මට යන්න අවබෝධයක් ගන්න මාර්ගයක් විදිහට යොදා ගන්න පුළුවන් වෙන මේ අනිච්ච සංඥාව වැඩි වෙනවා. එතෙන්දී තේරුම් ගන්න දැන් අපි දැල්ල වෙනස් වෙනවා කියලා බලනවද, මේ බල්බ් එක වෙනස් වෙනවා කියලා බලනවද, එහෙම නැත්නම් එකට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්නපු විදිහක් තියෙනවා. රූපය කියන්නේ මේකයි, රූප සමුදය මේකයි, අත්ගමය මේකයි. ඔන්න ඔය පිළිවෙලකට බලනවාද. එතකොට මෙතන සහතිකයක් දෙනවා මෙන්න මේ විදිහට අනිච්ච සංඥාව වැඩුවොත් හැම කාම රාගයක්ම ගෙවලා දාන්න පුළුවන්. හැම රූප රාගයක්ම ගෙවලා දානවා. හැම භව රාගයක්ම අවිද්‍යාවක්ම ගෙවලා දානවා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ගෙවලා දාන්න පුළුවන් විදිහක් මෙතනින් පෙන්නලා දෙනවා. අනේ පණිවිඩෙයි අපි මෙතන ගන්න ඕන. මොකද එතකොට අපිට අර මුලින්ම මහත්ය ඇහුවේ අර කරන්නේ කොහොමද, කරන්න ඕන මොකද්ද කියන එකට උත්තරේ මෙතනින් ටිකක් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. තව විදිහට කිව්වොත් ඇත්තටම සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය දේවල් ටික මෙතන තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ටික මේ සූත්‍රයේ අනිච්ච සංඥාව කියන එකේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට එන්න මේ විදිහට වඩන අනිච්ච සංඥාවෙන් තමයි මේවා ගෙවලා දමන්නේ. මේවා සම්පූර්ණයෙන්ම මුලින් උදුරලා දමන්නේ කියන ප්‍රණීදී අපි ගන්න ඕන. නැතුව අපට ඕන අනිච්ච සංඥාවක් වැඩුකට අර කියන ප්‍රතිඵල ලැබෙයිද කියන එක වෙනම හිතලා බලන්න ඕන එකක්. පෙරවන් සරණයි. වෙන අදහස් තියනවද? පිළිබඳව නිසාවෙන් මම හිතන අපේ ගිය සතියේ දුරස්තුමාන් පසුගියවතයි සම්බන්ධ වෙච්ච සාකච්ඡාවට සම්බන්ධ කරති කරගෙනයි අපි අද සාකච්ඡා සුද්ධ සතුන් ගැන තියෙන්නේ. මම හිතන්නේ අපි පසුගිය සතියේ විස්තරස්තාවකට කතා කරලා කතා ගැනීම තුළ මේ ස්පර්ශය කියන දේ විතුනා වෙනවා කියන කාරණාව. ඉතින් මේ ස්පර්ශයෙන් විදිහ නිසා දන්නවා වේදනා සංඥා චේතනා පස්ස මනසකාර තමයි නාමය කියලා. ඉතින් අපි අදලාගත්තේ රූපේ කියලා කිව්වේ මේ මහා බුදු ධර්ම කියන කටවිය අතේ ජීවය වශයෙන් ගත්ත රූප සංඥාවකින්. එතකොට මේ ස්පර්ශය ගැන කියනකොට ස්පර්ශය කියන්නේ දෙපැත්තක් තියෙනවා කියලා අපි ධර්ම දේශනා වලින් අහලා කරලා දැනගෙන තියෙනවා. අපිට ඒක ලක්ෂාවලිකුත් තියෙනවා මේ ගැටීමත්, ඒ වගේම මේ ගැටීම හඳුනා ගැනීමත් කියන කාරණාවන් දෙක. ඉතින් මෙතෙන්දි මේ ගැටීම හඳුනා ගැනීම කියන කාරණාව දෙක ගැන කියනකොට අධිවචන සම්පස්සේ කියන කාරණාව මේ ගැටීම හඳුනා ගැනීම කියන දෙයටත් ගැටීම කියන දෙයට පිටික සම්පස්සේ කියන කාරණාවත් ගැන තමයි අපිට තේරුම් ගන්න අවශ්‍ය තියෙන්නේ. ඒකත් රූපය හඳුනා ගන්න පාරණ කරද්දී මේ රූප අධිවචන සම්පස්සයක් කියන දෙයක් නැත්නම් රූපයක් කියන දේ නැති නැත්නම් කියන කාරණාව දක්වා අපිට අපේ අවබෝධය ගෙනිය ගන්න පුළුවන් කමක් තියෙනවාද මේ කියන දේ. ඒ වගේම දැන් මම කියනවා අධිවචන සම්පස්සයක් නැත්නම් අධිවචන සම්පස්සයක් නැත්නම් රූපකායේ දැස්ස රූපකායේ පවතිනවා. ඒ වගේම රූපකායේ නිමිත්තක් නැත්නම් අධිවචන සම්පස්සයක් කියලා පවතිනවා. ඒකෙන් මේ නාම රූප දෙකේ සම්බන්ධයක් නාම රූප දෙකේ කෙනෙකුට ගැටලා තිබෙන්නේ සම්බන්ධරණේ තියෙන්නේ. මෙන්න මේ කාරණාව දක්වා අපිට මේ අපේ ඉගෙන කතා කරන සාකච්ඡාව අපිට අවබෝධයක් ඉදිරියට ගන්න පුළුවන් වේවිද කියන දේ පාලිත මාතෘකාවක් ලෙස සම්බන්ධ කරලා සුත්‍ර ලබා දෙන්න ඉස්සරහමයි. ඔව් හිතනනේ අපි ඒ අධිවචන සංසප්පේ පටිච්ච සංසප්පේ නැත්නම් පස්ස නිරෝධයක් දක්වා යන්න පුළුවන් ද රූපයේ පිරිසිඳ දැක්කොත් කියන කරුණට එන්නේ. මොකද ඒක හඟාත් වැදගත් කොටසක්. හැබැයි ඒක තේරුම් ගන්නත් පහසු නෑ. එහෙනම් කලින් සාකච්ඡාවකත් සඳහන් කළා ඔය මොනවාද කියලා. එමට ආයෙයි කතා කරන්න වටිනවා. මේ එතෙන්ට එන්න කලින් අර ඒ කලින් මහත්මයා ආපු මේ නැත්නම් පාලිත මහත්මයා නේද ආපු දැන් අපි රූපය ගැන විස්තර කරගෙන යනවා. මොකද මේ නාමය ගැන කියන්නේ නැත්තේ කියලාත් ගැටලුවක් එන්න පුළුවන්. මෙහෙමයි දැන් නාමය ගැන අනිවාර්යෙන් බලන්න ඕන. දැන් මේ අනිච්ච සංඥා සූත්‍රයේදී මම කියනකොට කිව්වා මේ රූපය ගැන විතරක් නෙමෙයි වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන මේ පහම ගැන අනිච්ච සංඥාව වඩන්න කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එතකොට දැන් එතන අපි ඒ වඩන්න කලින් තේරුම් ගන්න ඕන මේ වඩන්නේ මොකද්ද වඩන්නේ කොහොමද මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ. මොකද අපි හැම තිස්සෙම ඒ කියන්නේ අපේ දෘෂ්ටි වලට දාගන්නවා මේ කියන එක තේරුම් ගන්නවට වඩා අපි හිතාගෙන ඉන්න එකට මේක දාගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඒ නිසාමයි අපිට මේ ධර්මය වැහෙන්නේ. ඒකේ දැන් හරියට ඒ මහත්මයාටම නොදැනෙන්නේ නැති දැන් මේ මම මෙච්චර මෙහෙම කරුණු තුනක් කිව්වට ආපහු දැන් නාමය ගැන අනිත්‍ය බලනකොට මේ නාමය වෙනස් වෙනවා කියන එක දැක්කොත් නේද හරි කියලා වගේ අදහසක් ඇහුවේ. ඉතින් මම මේ මෙතන මූලිකව උත්සාහ කරන්නේ අපි දැන් අනිත්‍ය කියන්නේ වෙනස් වීම කියලා අපිට නිකන් අර හිතට කාවැදුන ගතියක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච සංඥාව වඩන්න කියලා දේශනා කළේ වෙනස් වෙන ස්වභාවය බලන්න කියපු එකද නැත්නම් මෙන්න මේ වගේ කරුණු තුනක්ද? ඒක දැන් ඒ කරුණු තුනක් කිව්වේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්ථගම. ඕක දැන් අපි නාම ධර්මයක් අපි වේදනාවට දැම්මොත් ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ ඉති වේදනස්ස අත්ථගම. ඔන්නෙ තුන බැලුවත් තමයි මේ අනිච්ච සංඥා සූත්‍රෙදි පැහැදිලිව පෙන්වන්නේ. එහෙම කෙනා තමයි අනිච්ච සංඥාව වඩලා මෙන්න මේ කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන සම්පූර්ණයෙන් ගෙවලා දමන්නේ මුලින්ම උපුටලා දමන්නේ කියන පණීඩයක් මෙතන දෙන්නේ. කියන්නේ මාර්ගය පැහැදිලි කිරීමක් තව විදිහට කිව්වොත්. එතකොට අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න, ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න උදව්වක් මෙතන තියෙනවා. දැන් අපි දන්න හිතාගෙන ඉන්න එකම වැටුවොත්ද හරියන්නේ නැත්නම් අපි මේ බුද්ධ වචනේ මොකද්ද මේ මේකනද කියන්නේ කියලා පොඩි අවබෝධයක් ගන්න උත්සාහයක් දරන්න ඕන. එතකොට මෙතන මම හුඟක් කියන්න උත්සාහ කරන්නේ දැන් අපි පුරුදු වෙලා තියෙනවා, ඒ කියන්නේ මමත් ඒ විදිහ තමයි මේ කියන්නේ අනිත්‍ය කියපු ගමන් හිතන්නේ වෙනස් වෙන ස්වභාවය බලන්න කියලා. මොකද ඕක තමයි අද කාලේ හුඟක් ওই විදර්ශනා වඩන අයගේ අහන්න තියෙන්නේ. ඔය තියෙන එකක අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා බල බල ඉන්න. එතකොට මේ ඒකද ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අනිත්‍ය සංඥාව කියලා. අනේ ඒකටයි අපි මේ අනිත්‍ය සංඥා සූත්‍රය බොහොම කල්පනාවෙන් විමසන්න ඕනේ. ඒක දැන් මේ මං කියන හින්දා නෙමෙයි මේ මේ කියලා තියෙන එකට අනුව අපේ තියෙන අදහස් ටික අයින් කරලා බලන්න උත්සාහ කරන්න ඕනේ. මේ මේකේ මොකද්ද කියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ ධර්මයේ වැහෙන්න හුඟක් වෙලාවට හේතු වෙන අර අපි සූත්‍ර කියෙව්වත් අපේ තියෙන අදහසට ගලප ගන්නවා මිසක් අර විවෘත මනසකින් මේක කියන්නේ මොකද්ද කියන එක දකින්න උත්සාහ කරන ගතිය අපේ අඩුයි. අපි යන්නේ ඒක හදා ගන්න උත්සාහ කරන්න ඕන. එතෙන්දී තමයි මම මේ බොහොම මේ වෙලාව අරගෙන කියන්න හදන්නේ. මෙතන මේ අනිච්ච සංඥාව වඩනවා කියන එක අදහස් කරද්දී කරුණු තුනක් කියදෙනවා. එතකොට රූපේ අනිච්ච සංඥාව වඩනවා කියනකොට කරුණු තුනක් කියදෙනවා. නිකම්ම වෙනස් වෙනවා කියන එක විතර නෙවෙයි. ඒ කරුණු තුන තමයි ඉති රූපං. රූපය කියන්නේ මේකයි. ඉති රූපස්ස සමුදය. රූපය හටගන්න හේතු මේමයි සමුදය. ඉති රූපස්ස අත්තදම රූපේ නැති වෙන්නේ මෙහෙමයි. මොනවයි කරුණු තුන ගැනම හොඳ දැක්මක් එන්න ඕන. ඒක ඇත්ත ඇති හැටි දකින කම්ම අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. එතකොට ඒක අර මේ ඒක පැහැදිලි රූපයට විතරක් නෙමෙයි වේදනාවටත් වඩන්න ඕන, සංඥාවටත් වඩන්න ඕන, සංකාරයටත් වඩන්න ඕන, විඥාණයටත් වඩන්න ඕන. ඉතින් ඒ වඩන්න මේ කොහොමද මොකද්ද කොයි විදිහට වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලස් දුරු වෙන්නේ කියන මට්ටම ගැන අවබෝධයක් ගන්න ඕන. මේ පැහැදිලිද ඒක නැත්නම් අපිට ඔව් ඒක අනිත්‍ය සංඥාව වැඩිමේ ප්‍රතිඵලයක් විදිහට යථාභූත ඥානෙට එනකොට ඒ අවබෝධය එයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ තාම අපි මේ ලෝකෙට අයිති ස්වභාවයේ ජීවත් වෙන්නේ කියලා. දැන් මේකෙ මිදෙන්නේ කොහොමද කියන එකනේ අපිට ගැටලුව තියෙන්නේ. ඒකට අපි පිළිගන්න ඕන දැනට දැන් ওই කොච්චර වචන වලින් කිව්වත් අපි මේ ඉස්සරහ තියෙන දේවල් අපිට මේ අනිත්‍ය විදිහටද පේන්නේ නැත්නම් අර රූප විදිහටද පේන්නේ. එතකොට මේ අපේ අදහස එන්නේ සාමාන්‍ය ජීවිතේදී. එතකොට යම් කිසි දෙයක් රූපයක් කියලා හිතෙනවා නම් අන්න ඒකෙන් මිදෙන්න උපක්‍රමය තමයි අනිත්‍ය සංඥාව. ඒක තමයි ඒ භාවිතා බහුලී කතා. එතකොට ඒක වඩනකොට එන ප්‍රතිඵලයේදී රූපයේ පිරිසිඳ දැකීමක් වෙනවා. දැන් මෙතන ඉති රූපං කියනකොට ඒ රූපේ යථාභූත ස්වභාවය පේන්නේ එක සැරේට. ඒකට ප්‍රඥාව වැඩෙන්න ඕන. ඉති රූපං කියනකොට දැනට රූපය කියලා යම් කිසි දෙයක් බාර ගන්නවද, බැස ගන්න ස්වභාවයක් තියෙනවද? අන්න ඒකෙන් පටන් ගන්න. මොකද ඒකෙන් නිදීමේ උපක්‍රමය තමයි මේ අනිච්ච සංඥාව වැඩි වෙන්නේ. එතකොට ඒකෙන් නිදිලා නම් ආයේ අනිච්ච සංඥාව වඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ එතකොට තමයි කල යුතු සියල්ල නිම කරන ලදී කියන මට්ටම, එහෙම නැත්නම් රහතන් වහන්සේ කියන මට්ටම ඉතින් ඒ මට්ටම නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටමේ ඉඳන් අතෙන්ට යන්න මාර්ගයේ උපදවාගන්නේ කොහොමද? තව විදිහට කිව්වොත් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? ඒකට මේ සම්මාදිට්ඨියත් ලැබෙනවා කියලා තියෙනවා. මේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගමෝ කියන එක මෙනෙහි කරන එක දකින්න කෙනාට. තෙරුවන් සරණයි. ගැටලු තියෙනවද? අවසරයි ડોક્ટર රවි. එකෙක් මෙත්තා ලියලා තියෙනවා. This sutta does not say to Sutta does not say that Anipya Dhamma needs to be seen here. Sutta does not say that Anipya Dhamma needs to be seen here. පොඩ්ඩක් මට අවස්ථාව දෙන්න. ඒ කියපු කරුණ වැරදි. මේ සූත්‍රයේ පැහැදිලිව කියනවා රූපයේ විතරක් නෙමෙයි අනිච්ච සංඥාව වඩන්න ඕන. වේදනාවෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන. සංඥාවෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන. සංකාරෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන. විඥානෙත් අනිච්ච සංඥාව වඩන්න ඕන. සමාවෙන්න මහත්මේ පින්වත් මහත්මයා නෙමෙයි නාම කියන දේ නෑනේ. ඒක මහත්මයා ඒකයි මේ අනිත් අතර තියෙන බව මම පිළිගන්නවා. නමුත් නාම කියන නාම කියනකොට නාම කියනකොට අදහස් වෙන්නේ මොනවද? වේදනා සංඥා චේතනා නාම නෙවෙයිද? ඒක වෙනස් වචනයක් නේ මහත්මයා. එතකොට අපි මේවට විශේෂිත බුදුරජාණන් වහන්සේ විසින් දුන්න පැහැදිලි අර්ථකථන තියෙනවා නේද? එහෙම හිතලා මම මේක නැත්තම් මේක ගොඩක් අවුල් වෙන ගැටියක් දැනනවා කියලා මට දැනෙනවා. පෙරවන් සරණයි. ඔව් මං හිතන්නේ පෙරවන් සර මම දැන් තාම කියලා කිච්චේ ගැනක සංඥා වඩන විදිය ගැන කිසියම් අවබෝධයකින් නම් ඒ අවබෝධය වෙනස් කරගෙන කිසියාකාර වන සංඥා වඩන විදිය දැනගෙන තමයි අද සාකච්ඡාවෙන් දෙන්න. මේක මේ සාකච්ඡා අනිත් දුක්ඛනාත්ම කියන කාරණාවන් අපිට බොහෝ කාලයක් විතර කතා කරලා තියෙනවා. නමුත් වැඩි විදියට යම් අවබෝධයක් නම් ඒ අවබෝධයෙන් ඉවත් කරගෙන හරි අවබෝධයෙන් තුන් ආකාරයකට පොඟන සංඥා වඩන විදිය දැනගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කියනකොට අපිට කියලා දුන්නා දැන් රූපය කියන දේ කොහොමද කියලා දැනගන්න දැනගන්න මේ වැදගත්කම. එතකොට දැන් අර ඉතින් ඇත්තටම ඒ තුන් ආකාරයට වඩන්න ඕන කියලා කියන අපිට කිසිම සැකයක් නෑ. අපි ඒක දැන් දැනගත්තා. ඒක විදිහට බල කරන්නේ එහෙනම් රූපය කියන දේ කොහොමද කියන දේ දැනගන්න එපා. ඒ රූපය කියන දේ මේක වඩන්න කියලා වචන කියවන ඉස්සරහ භාවනාවෙන් වඩන්න. භාවනාවක වාඩි වෙලා ඉඳලා වැඩිම තුලින් රූපයෙන් තමන්ට අවබෝධ වෙන දෙයක්ද? එහෙම නැත්නම් මේ රූපයෙන් යම් ජීවත්වකර දැනගෙන තමන් භාවනාවේ ආයුතුද කියන කාරණාව කතා කරන්න ඕනේ. මොකද මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ කියන මම දැන් මේ සාකච්ඡාව දෙවි කුසල් මාසෙල ලගේ නම කියන්නේ අපිට කියපු ගමන් ඉතින් වේට් එකක් වෙද්දී අනිත් දාත දෙන්නේ නැති නිසා නමුත් අපි බෞද්ධ සලකන සුවන්නාස් කියන කවුරු පැහැදිලිව කියනවා මේ දේශනාව. ඉතින් මේ වාචික විදුරේ වෙනවා නේ නැත්නම් ධර්ම ශ්‍රවණය නතරකින් කියලා ධර්ම තමතුළුම ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙම නොවෙන්නේ නම් අපිට සිද්ධ වෙනවා කල්යාණ මිත්‍රාස්ත්‍රකින් ධර්මයේ දැනගෙන ඒ දැනගත් දැනුම සත්‍යවශ්‍යානයක් කරගන්න භාවනාවකට භාවනාවක් තුලේ. එකනම් මේ රූපේ කියන්නේ අපි කතා කිරීමද වටිනවා මොකද්ද මේ රූපේ කියන්නේ කියලා දැනගැනීම සඳහා මේ දැනගත් දැනුමද ඇතුළු භාවනාවක් පිළිම අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ රූපේ මැද කෙටි අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයට ඒකම ඉදලකොට තමයි ආඥාන්නේ අර දැන් ඔය නාමයේ කියන්නේ අපි මේක සඳහන් නොකරයි කියලා කියුණාට ඒ මනුෂ්‍ය සුභසාරූපේ කියෙවෙත් නැහැ. නමුත් නාමයේ ඇත්තම ඒ තුල තියෙනවා නේද නාමයේ කියලා කිව්වේ දැන් මහත්මයාට පැහැදිලි කළා වේදනා සංඥා චේතනා මනසිකාර කියන කාරණාව තමයි නාමය කියන්නේ ඒක සංඥාවකින් තියෙන. ඒකතර මේ රූපේ කියලා කියන්නේ රූප සංඥාව ගැන අපි දන්නවා. සබ් සංඥා ගන්න සංඥා කියන්නේ ඒක තමයි ඒ සංඥාව සම්බන්ධ කරගෙන තමයි අපි මේ රූපය කියලා හදාගන්නේ. උදාහරණ කලින් පැහැදිලි කළා වගේ කණෙන් ඇහුවත් අපි ඒක ඒ සංඥාව අරගෙන ඒ ඔස්සේ තමයි රූපයක් හදාගන්නේ. ඒක ඉස්සත් සබ්දූපයක් ගන්ධ රූප අසලෝප අපි හදාගන්න මේ සංඥා මූලිකගෙන එමු නම් මේ නාමයේ කියන්නේ මේකට අනිවාර්යෙන් සම්බන්ධව තමයි රූපයක් කියන දේ හැදෙන්නේ. රූපය අවබෝධ කර ගන්නවා කියන දැනට එනකොට රූපය අවබෝධ වෙනකොට රූපයක් කියන දේ පවතින්නේ නැහැ නාමයක පැවතීමක් නැතුව. එනම් මේ නාමයේ රූපයේ දෙක මම නාමයේ ඉගෙන ගන්නවා දැන් ඊට පස්සේ රූපය ඉගෙන ගන්නවා කියන කතාවක් නෙමෙයි. මේ දෙක එකටම තමයි යන්නේ, කියවෙන්නේ එකක් ඉගෙන ගන්න හදනකොට කියන සාධනාව හිතෙනවා. ඒ කාරණාව ඉස්සර දුරන් තමයි මම අර අද්වෛත සම්ප්‍රදාය පරිදි සංස්කෘතව කියනවා. මේ මුදු නාම රූප දෙකම පැහැදෙනකොට දැන් මම දැන් කිව්වා මම කියන්නේ අපි ඒ දසන්ස්ටි දේශාවත් වල ගොම ලබාද දියත් කියලා දෙනවා. මේ අද්වෛත සම්ප්‍රදාය පරිදි සංස්කෘතය කියන දෙකම අපි සම්ප්‍රදාය ජීවිතේ ඒ වගේ කොලොමික් දෙකත් සම්බන්ධ කරලා කියලා දෙන්නේ නැහැ. ඒක ඒ එකක් නැතුව එක පොතින් විදියක් නැහැ. රූපය අවබෝධ කරගන්න විදියක් නැහැ. නාමය ගැන දන්නේ නැතු. නාමය අවබෝධ කරගන්න විදියක් නැහැ. රූපය ගැන දන්නේ නැතු. මොකද රූපය කියලා කියන්නේ ඒ දුවචනයක් නැතුව පටිච්චසමුප්පාදයේ පරිසම්පස්සක් කියන්නේ නැහැ. පරිසම්පස්සක් නැත්නම් දුවචනයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ නාමකයි රූපකයි අදුවචනයක් කියන දෙයක් නැහැ. නාමකයක් නැත්නම් කියන ඒක තමයි. ඉතින් මේවා වචනේ ලකුණ අදුවචනයක් පරි ගැනිට ගන්න නැතුව අපි අලියම් තේරුම් ගන්න උත්සාහ කරන මේ දෙක එකිනෙකට සම්බන්ධ ප්‍රවත්මක් නිසා ඇති වෙන දෙයක තමයි අපි මේ රූපය කියලා තියාගෙන ඉන්නේ කියන කාරණාව තමයි මම දැන් මේ රූපය අවබෝධ කරගෙන කියලා එන්නේ. අනේ මේ දේවල් අපි සාකච්ඡා කළොත් මේ දේවල් දැනවත් ඇතුව භාවනා කරන කෙනෙකුට මේ රූපය තමයි කිසිින්දේ දැනගෙන ඒ භාවනාවෙන් ඥානයක් වඩ ඉස්සුවෙන් ගන්න විදිහට ඥාන ප්‍රත්‍යක්ෂණය වඩත් දතගෙන යන පුළුවන් තමයි තියෙන්නේ. එතකොට මේ දැන් ඇතුලේ මේ නාම රූප කතාව ඉදිරි වචනහමගේ අපිට ගොඩක් දීල් කර ගන්න පුළුවන් තමයි වෙයි කියලා හිතෙනවා. සමායන මන්ත්‍රයෙන් කතා කරලා ඒකමයි මික්කල් සමායන මොහොත ඒකමයි මේ මාත් එක්ක කතා කරන මාත් මින්තුල් හොඳයි. පෙරණ සරණයි මේ අපි හෙටෙන්ට එමු. ඒ කියන්නේ මම මේ පොඩ්ඩක් පස්සට මේ අධිවචන සම්පස්සේ කටිග සම්පස්සේ මේ හෙටෙන්ට එන්න අවශ්‍යයි. මොකද හෙටෙන්ට එනකොට තමයි මේවට උත්තර එන්නේ. ඒකම අර ඔබතුමා අර පැහැදිලිව කිව්වා වගේ අපි ධර්ම සාකච්ඡාවක් තියන්නේ අපි නොදන්න යම් කිසි දෙයක් මේ ධර්මයේ තියෙනවා නම් අපේ අඩුපාඩු හදාගන්න. දැන් ඒකෙදි මෙතෙන්දි මම එක පැත්තකින් මේ මං හැමදේම දැනගෙන නෙවෙයි කියන්නේ. මොකද අපි හැමෝම මං හිතන්නේ රහත් වෙනකම්ම යම් කිසි කෙලෙස් මට්ටමකට අවබෝධ වුණ දෙයක් ගැනයි මේ කතා කරන්නේ. ඒවයි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් අපේ මේ සාකච්ඡාවක බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝගෙම මොනවා හරි අඩුපාඩු තියනවා නම් හදාගන්න උදව්වක් වීම සඳහායි මේ සාකච්ඡාවල යෙදෙන්නේ. ඒතෙන්දී විශේෂයෙන් මේ සූත්‍රයක් අරගෙන බලන්න ඕන. අපේ මෙච්චර කල් මේ වගේ අදහසක් තිබුණා මේ සූත්‍රේ තියෙන්නේ ඒකමද? මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවානේ මේ ධර්ම විනයට ගලපලා බලන්න කියලා. ඉතින් ඒකට උපකාරයක් වෙන්න තමයි අපි මේ සූත්‍රයන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකෙදි මේ දැනට අර මම එකතරේකුත් කිව්වේ දැන් මේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන අපේ මතේටම මේක ගලපන්න හදන්නේ නැතුව අර මත ටික අයින් කරලා මේකේ කියන්නේ මෙහෙම දෙයක්ද කියන විදිහට විමසුවොත් මං හිතන්නේ වැඩි ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක මෙතන විශේෂයෙන් මං හිතන්නේ නාමයද රූපයද කියන එක ගැටලුවක් වෙන්නේ. අපි නාම ගැනත් බලන්න තියෙනවා, රූප ගැනත් බලන්න තියෙනවා. ඒ බැලීමේදී ඔක්කොම මේ පංච උපාදානස්කන්ධය කියනකොට අහු වෙනවා. කියන්නේ රූපස්කන්ධයක් තියෙනවා, නාමස්කන්ධයක් තියෙනවා, හැම එකක්ම බලන්න තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ පැහැදිලිව කියනවා මේ පහ ගැනම අනිච්ච සංඥාව වඩන්න. ඒක වෙන වෙනම කියනවා. රූපයේ අනිච්ච සංඥාව වඩනකොට මෙන්න මෙහෙම වඩන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තදම. ඊළඟට වේදනාවේ අනිච්ච සංඥාව වඩනකොට ඉති වේදනං ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අත්තදම. සංඥාව ගැන බලනකොට ඉති සංඥා ඉති සංඥාස්ස සමුදය ඉති සංඥාස්ස අත්තදම. සංකාරය ගැන බලනකොට ඉති සංකාරං ඉති සංකාරස්ස සමුදය ඉති සංකාරස්ස අත්තදම. විඥාණය ගැන බලනකොට ඉති විඥාණං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තගම කියන ඔන්න ඔහම වඩනවා නම් කෙනෙක් මෙන්න මේකට කියනවා අනිච්ච සංඥාව වඩනවා. මේ විදිහට වඩන අනිච්ච සංඥාවෙන් හැම කාම රාගයක්ම ගෙවා දමන්න පුළුවන්, හැම රූප රාගයක්ම ගෙවා දමන්න පුළුවන්, අවිද්‍යාව ගෙවා දමන්න පුළුවන්, අස්මිමානය ගෙවා දමන්න පුළුවන් කියලා මේ සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒක අපි මේ තෝර බේර ගන්න ඕන. ඊළඟට මොකද්ද මේ ඉති රූපං කියන්නේ? මොකද්ද මේ ඉති රූපස්ස සමුදය කියන්නේ? මොකද්ද මේ අත්ගමය කියන්නේ? මොකද ඕක දැනගත්තොත් තමයි මේක වඩන්න පුළුවන් වෙන්නේ. තමයි මේ ඉති රූපං කියන එක පටන් ගත්තහම මං හිතන්නේ දැන් ගොඩක් අය මේ හුඟක් ගැඹුරට මේ සාකච්ඡා කරලා තියෙන හින්දා සමුදයයි අත්ගමයයි දෙකටම ගිහිල්ලා කතා කරනකොට අර ගැඹුරින් කතා කරනකොට ප්‍රශ්නයක් එනවා. ඒකට රූපයක් කෝ රූපයක් පියනවාද? ඒ කියන්නේ එළියේ තියෙන රූපයක් පියනවාද? ඉතින් ඒක ගැඹුරට යනකොට ඒ වගේ අවබෝධ එන්න පුළුවන්. ඉතින් අවබෝධ ආවත් දැනුමයි දැක්මයි කියන දෙකේ වෙනසක් තියෙනවා. අපි තර්ක කරන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි තමන්ගේ ප්‍රායෝගිකව මේක රූපයක් කියලා හිතන ගතියක් නැද්ද? රැවටෙන ගතියක් නැද්ද? එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. හැබැයි මට නම් තාම එහෙම තියෙනවා. ඉතින් එහෙම තියෙන එකෙන් මිදෙන්න උපක්‍රමයක් තමයි මේ අනිච්ච සංඥාව වැඩිම කියන එක. ඒක භාවිතා බහුලී කතා කියලා තියෙනවා. ඒකට අනිච්ච සංඥාව වැඩිීමේ ප්‍රතිඵලය වෙන්නේ දැන් අපි රූපය ගැන අනිච්ච සංඥාව වැඩුවොත් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ රූපයෙන් මිදීම. ඒ කියන්නේ අපි මුලාවෙන් ගත්ත රූපයක් තියෙනවා නම් ඒ මුලාවෙන් මිදෙනවා. ඒකේ යථාභූත ස්වභාවය අවබෝධ කරනවා. ඒ අවබෝධ කිරීම තුළින් ඒ අර මුලාවෙන් ගත්ත රූපයෙන් මිදෙනවා. ඒක මම තව අපි අර උපමා ගත්තොත් මම හිතන්නේ මීට වඩා පැහැදිලි වෙනවා. මම අර විතර ගත්ත උපමාවක් වතුරට ඉදෙන බල්ලා. තර වතුරට ඉදෙනකොට බල්ලගේ මානසිකත්වෙට අපි ගියොත් ඌට හිතෙන්නේ තව බල්ලෙක් ඉන්න නිසාමයි මෙහෙම පේන්නේ. එහෙම නැත්නම් මෙහෙම පේන බල්ලා අර එළියේ ඉන්නවා. ඒ කියන්නේ පේන නිසා තියනවා කියන එක මතයක්. අනිත් එක තමයි තියෙන නිසාම මෙහෙම පේනවා කියන එකක් මතයක්. ඒ මතයක් අපිට තේනවා ওই දෙකම දෘෂ්ටි දෙකක්. මොකද අපි දන්නවා ඇත්තට වතුරේ බල්ලෙක් නැහැ කියන එක. ඒතර මේ පේන ස්වභාවය එළියේ පවතිනවා කියලා හිතුවත් ඒක දෘෂ්ටියක්. එළියේ පවතින දෙයම මෙහෙම පේනවා කියලා හිතුවත් ඒක දෘෂ්ටියක්. හැබැයි බල්ලගේ මානසිකත්වෙදී ඔක දෘෂ්ටියක් කියලා බල්ලා දන්නේ නැහැ. උගේ විශ්වාසෙ තියෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියන එක. අන්න ඒ මානසිකත්වයේ ඉන්න කෙනෙකුට එතකොට රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං කියන්නේ මොකද්ද? අර බාහිර ඉන්න බල්ලා දැන් රූපයක්. රූපයක් විදිහට බාර අරගෙන ඒකේ බැසගෙන ඉවරයි. ඒ නිසා තමයි ඌ තරහරම් බුරන්නේ. නැත්තම් මේ ගඟලන්නේ පහුරු ගන්න. තරහ ගන්න හේතුව තියෙන්නේ එතකොට අර ඌ විශ්වාස කරන රූපේ. ඌ විශ්වාස කරන රූපේ කියන්නේ බල්ලගේ මානසිකත්වෙට බල්ලෙක් ඉන්නවාමයි කියන දෘෂ්ටියකට වැටිලා තියෙනවා. එතකොට ඒ මට්ටමේදී ඒ බල්ලා බාහිර බල්ලා කියන එක එයාට සතර මහා ධාතු බල්ලෙක්. ඒ කියන්නේ රූපමය බල්ලෙක්. ඒක රූපයක්. එතකොට එයාගේ මට්ටමේදී ඉති රූපං කියනකොට අන්න එළියේ ඉන්න බල්ලා ඉති රූපං. දැන් එතන අපි මේ බල්ලාට අනිච්ච සංඥාව වඩන්න කියලා ඔය බල්ලෙක් හිටියට ඔය බල්ලා වෙනස් වෙලා යනවනේ කියලා වඩන්න පුළුවන්. ඒ බල්ලෙක් ඉන්නවා. ඔහොම හිටියට ඔය බල්ලා වෙනස් වෙලා යනවා. අපි හිතමු වයසට යනවා, ලෙඩ වෙනවා, මැරිලා යනවා, එහෙම හිතන්න පුළුවන්. දැන් ඒ එහෙම නැත්තම් ඒ ක්ෂණයක් ගානේ වෙනස් වෙනවා ඔය බල්ලෙක් හිටියට. එතකොට මේ අනිත්‍ය වැඩිීමේදී අතන බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියේ ඉඳන්, ඒ කියන්නේ රූපයක් තියෙනවා කියන දෘෂ්ටියේ ඉඳන් මේක වෙනස් වෙනවා, ওই තියෙන රූපේ වෙනස් වෙනවා කියන එකද මෙතන අනිත්‍ය සංඥාව වෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ දැන් අනිත්‍ය සංඥා සූත්‍රයට අනුව කරුණු තුනක් බලන්න තියෙනවානේ. ඉති රූපං කියනකොට අන්න බල්ලෙක් ඉන්නවා. මේක තමයි රූපය. මේ මොහොතේදී මේ මනසට තියෙන රූපය මේක. ඊළඟට ඒක ඇත්ත ඇති ඇති දකින්න නම් තව වැඩ දෙකක් තියෙනවා. මොනවාද ඒ? ඒකේ සමුදය බලන්න තියෙනවා. දැන් සමුදය බලනකොට උන්න ඇත්ත ඇති ඇති මේක හටගත්තේ කොහොමද කියන දෙයක් බලනවා. දැන් එතෙන්දී අපිට යන්න වෙනවා අපේ මට්ටමට. අපේ මට්ටමට තමයි සමුදය ගැඹුරට තේන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති ඇති. දැන් අපිට පේනවා සමුදය තියෙන්නේ මේ ගොඩ ඉන්න බල්ලගේ මනස තුලමයි. අර බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක මේ බල්ලගේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒ කියන්නේ අවිද්‍යාවයි. ඒ නිසා ඇති වුණ මුලාව. ඔන්න ඕවා එකතු වෙලා හිතෙන්ම හදපු දෙයක් තමයි දැඩි විශ්වාසයකට ඇවිල්ලා රූපයක් උපාදාන කරන මට්ටමකට ඇවිල්ලා අර එළියේ ඉන්න බල්ලෙක් කියනකොට. ඒ රූපේ වැසගෙනම ඒක අතාරින්න කැමති නැහැ. එතකොට අන්නේ සමුදය අපේ දෙන්නේ නැති හින්දා අපට අර වතුරේ ඉන්න බල්ලා පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අත්තගමේ. එතකොට බලන්න ඕන දැන් මේ බල්ලට අපි හිතමු අනිච්ච සංඥාව වඩන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්න එළියේ දැන් රූපයක් තියෙනවා. බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. එතකොට ඒ තියෙන රූපේ වෙනස් වෙනවා කියලා බලන එක එකක්. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක නම් අර එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා මෙනෙහි කරන එක. තව මෙනෙහි කරන්න විදිහක් තමයි හරි බල්ලා කියන එක රූපය. ওই රූපේ හටගත්තේ කොහොමද? මොකද්ද ඒකට හේතු? සමුදේ මොකද්ද? මේ සමුදේ යෙදුන්නේ නැත්නම් රූපෙ හිටන්නේ නැහැ නේද? අත්තගමේ. ඔන්න ওই විදිහට මෙනෙහි කරන්න විදිහකුත් තියෙනවා. ඒකට තේරුම් ගන්න ඕනේ දැන් අර රූපයෙන් මිදෙන්න ඔය දෙයෙන් කොයිකද උදව් වෙන්නේ? ඒ රූපය නිසා කාමරාගයක් ඇති වුණා නම් ඒක ඉතුරු නැතුව ගැලවිලා යන්නේ, ගෙවිලා යන්නේ නැති වෙන්නේ. කොයි විදිහට වඩන අනිච්ච සංඥාවෙන්ද? ඒ කියන්නේ එළියේ ඉන්න බල්ලා වෙනස් වෙලා යනවා කියලා බලන එකෙන්ද? එහෙම නැත්නම් ඒකේ සමුදයයි අත්ගමයයි දැකීම තුලින්ද? අනවක පොඩ්ඩක් නුවණින් විමසන්න. එතකොට දැන් ඕක උපමාව. මේ උපමාවෙන් ඕක අපිට ගලප ගන්න වෙනවා අපිට. දැන් එතකොට මේ බල්ලා එළියේ රූපයක් තියනවා කියලා හිතන්න ඒ දැනුවත් වීමට ආවේ කොහමද? අපි බල්ලගෙන් අහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නේ කියන්නේ කියලා ඔක ඇයි පේන නිසා කියලා. අන්න අපිට ආයතනෙට යන්න අවස්ථාවක්. දැන් පේන්නේ මොකෙන්ද? ඇහෙන්. එතකොට ඇහෙන් පේනවා බල්ලෙක් ඉන්නවා වගේ පේනවා කියන එකේ වරදක් තියනවාද? අපි ඇහැ පාවිච්චි කරත් ඒ විදිහ නෙවෙයිද? ඒක බල්ලගේ ඇහි අපේ ඇහි මොකද්ද වෙනස? බල්ලගේ ඇහෙනුත් කරන්නේ ඇහැ තුල ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. අපේ ඇහෙනුත් කරන්නේ ඇහැ තුල ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. එතකොට මේ චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ওই ප්‍රතිබිම්බය නේද? ඒ ප්‍රතිබිම්බය දිහා බලලා ඒක තමයි පෙනීම ස්වභාවය කියන්නේ. එතකොට පෙනීම කියන එකේ වරදක් නැහැ. පෙනීම කියන එකේ වරදක් නැහැ. පේන්නෙත් නැහැ කිව්වොත් ඔන්න ඔතන වරදක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ඒ කියන්නේ හේරෝග තත්ත්වයක් හරි මොකක් හරි වෙනවා පේන්නෙත් නැහැ කිව්වොත්. ඒකට මෙහෙම තෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ තෙන්නුම් කරන ස්වභාවය නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒ ගැන ඊළඟට හිතෙන් හිතලා ඒ සම්බන්ධව බාහිර රූපයක් හදාගන්න එක, විශ්වාස කරන එක. ඒ කියන්නේ මේ පේන දේ එළියේ තියෙනවාමයි. නැත්තම් මේ එළියේ තියෙන දෙයමයි මේ පේන්නේ. එතකොට ඔක තමන්ගේ හැට දාලා බලන්න. දැන් අපි යම් කිසි දෙයක් එළියේ තියෙනකොට එළියේ තියෙන පුටුවක් වෙන්න පුළුවන්. දැන් පුටුව තියෙන හින්දාමයි අපට පේන්නේ කියලා අපිට හිතෙනවනම්, නැත්තම් මේ පේන නිසා අතන පුටුවක් තියෙනවමයි කියලා හිතෙනවනම්, ඒක ඇත්ත ඇති හැටිද දෘෂ්ටිගත වීමක්ද කියලා නුවණින් හිතන්න වෙනවා. ඒක හිතන්න තමයි අර බල්ලගේ උපමාව ගත්තේ. එතකොට දැන් අපි පුටුවක් දැක්කොත් ඉති රූපං කියනකොට ඔන්න රූපය වෙන්න ඕන ওই පුටුව. එතකොට රූපයේ ඇත්ත අවබෝධ කරගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් පෙන්නනවා. ඔකේ අනිච්ච සංඥාව වඩන්න. එතකොට අනිච්ච සංඥාව වඩනවා කියලා අපි ওই පුටුව ඔහොම තිබුණට ඕක වෙනස් වෙලා යනවා, පරණ වෙලා යනවා, කැඩිලා යනවා, විඳිලා යනවා. එහෙම හිතන ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවට අනුව අනිච්ච සංඥාව ඕකද? මේ අනිච්ච සංඥා සූත්‍රයේදී පැහැදිලිව පෙන්වන්නේ මොකක්ද? මේකද? එතකොට ඉති රූපං කියනකොට මෙන්න මේකයි රූපය. ඒ රූපේ සමුදය මොකද්ද? අත්ථගමය මොකද්ද කියන එක ඊට වඩා නුවණින් බලන්න ඕන දෙයක්. අන්න ඒ විදිහට බැලුවොත් අර මුලින් ලෝකෙට ආйти දැක්මෙන් දැක්කට ප්‍රඥාව වැඩිලා ඒ රූපයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙයි. එදාට පෙයි මේ සමුදය හින්දායි යතන ඕක පිහිටුවේ. සමුදය යෙදුම් නැත්තම් අත්ථගමයි. එහෙම දෙයක් ගැන කතා කරන්නත් බැහැ කියන අවබෝධයක් කි. අන්න එතෙන්දී දැන් මේ ටික මම ඔය තව ටිකක් විස්තර කළේ මේ අනිච්ච සංඥාව කියන එකේ අනිත්‍ය කියන්නේ වෙනස් වීමමද නැත්නම් ඊට වඩා ගැඹුරක් තියනවද කියන එක තව ටිකක් පෙන්වුම් කරන්න. අපි ඕක පැහැදිලි කරගෙන ඊළඟට යන් අර නාම රූප කතාවේ අදි වචනයි පටිඝ සම්ප්‍රසය මම ඒකට යන්න කලින් ආයේ මේ ගැන පැහැදිලි නැත්නම් අපි කාට හරි ගැටලු තියනවා නම් විමසන්න. මොකද මේක හොඳට තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. තෙරුවන් සරණයි. සීම නෙවෙයි මෙතන මේ අනිත්‍යඥ සූත්‍රයේ දක්වලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා අපි අද දවසේ කාල වේලාව කලකලා බලලා කොකගේ මහත්මයා දීපු උදාහරණෙ වෙච්ච කොටුවක් දැන් කොට දක්ිනකොට එතකොට රූපිලා අපි ගත්ත පුටුව අපි කොකගේ මහත්මයා විස්තර කරලා දෙන්න දැන් අද දවසේ ඇතුළත අපි මේ රූපයේ ඉති රූපං කියන එක කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට අපිට ඉදිරි සාකච්ඡාවලදී අපිට පුළුවන් ඉතුරු දෙක ගැන තෙරුවන් සරණයි. ඉති රූපං කියන එක ඒක තමන්ට අදාළ දෙයක් කර මුලින්ම පටන් ගන්නකොට මම අර ඇහුවේ අර මගේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඔන්න ඔය වගේ තැනකට එන්න. එතකොට මේ තම තමන්ගේ දැක්ම අනුව තම තමන් විශ්වාස කරන රූප ටිකක් තියෙනවා. ඒක තමයි අපි මේ දැසගත්තු රූප. ඒ කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. රූපේ දැසගෙන තියෙන. දැසගෙන තියනවා කියන්නේ ඒවා රූප විදිහට බාරගන්න ස්වභාවයක් අපේ තියෙනවා. ඒක තමයි අපේ මේ සංසාරයේ ආපු පුරුද්ද. මේක රූපයක් කියලා බාරගන්න පිළිගන්න ස්වභාවයක් තියෙනවා. අපි එතනින් පටන් ගන්න ඕන. එතකොට දැන් මූලිකව මේ රූපය මේ පුටුව රූපයක්ද නැද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තර? සාමාන්‍ය මට්ටමේදී පුටුව රූපයක්. ඔකම තමන්ට ඕන නම් මේ ශරීරයේ රූපයක්ද නැද්ද? ඒකට ශරීරයේ රූපයක් කියන්න වෙනවා. ඒක තමයි අපි ඉන්න මට්ටම. දැන් ඕක පිළිගන්න ඕනේ. දැන් අපි දැන් දැනුම තිබුණට නෑ ඕක නෙමෙයි ඕක නෙමෙයි කියන එක ඒක දැනුමක් නිසා දැක්මක් නෙමෙයි. දැන් අපි මේ දන්න දේ දැක්මක් කරගන්නේ කොහොමද කියන එකයි මෙතන මේ මාර්ගයක් වඩනවා කියන එක. එතකොට තමන් රූපයක් විදිහට බාර ගන්න ඕන තැනකින් පටන් ගන්න ඒක ඉති රූපම්. ඒක තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. අනුන්ගේ ශරීරයක් වෙන්න පුළුවන්. බාහිර රූපයක් වෙන්න පුළුවන්. පුටුව වගේ පණ තියෙන දැන් බල්ලෙක් වගේ හිටියනම් පණ තියෙන බල්ලෙක් ඒකත් රූපයක්. පණ තියෙන රූප තියෙනවා, පණ නැති රූප තියෙනවා. ඒවා මේ අභ්‍යන්තර රූප කිව්වහම මේ ශරීරයේ තියෙනවා, බාහිර රූප කිව්වහම ඔය ලෝකේ තියෙන ඕන රූපයක් ගන්න පුළුවන්. ඒ ඕනම රූපයක් දැනට හිතනවා නම් මේක රූපයක් කියලා අන්නවක ඉති රූපම්. ඒක හැබැයි තේරුම් ගන්න මේක යථාභූත ස්වභාවය නෙමෙයි. යථාභූත ස්වභාවය හිටියනම් අපි රහතන් වහන්සේලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකයාට. මේ ලෝකෙට අයිති දැක්මෙන් ලෝකෝත්තර දැක්ම ඇති කරගන්නේ කොහොමද? ඒකට මාර්ගයක් තමයි මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියලා පෙන්නුම් කරන්නේ. ඒක කෙටියෙන් දේශනා කිරීමක් තමයි අනිච්ච සංඥාව කියන එක. ඒතකොට කොහොම වඩන අනිච්ච සංඥාද? කතං භාවිතාච භික්ඛවේ අනිච්ච සංඥා. කතං බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීසි. කොයි විදිහටද මන ආකාරයෙන් වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කාමරාග ප්‍රහාණය වෙන්නේ? එතෙන්දි ඒක පැහැදිලිව කියනවා රූපේ නම් මෙන්න මේ විදිහට වඩන. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම. එතකොට මේ ගත්ත උදාහරණයේදී අන්න එළිය පුටුවක් තියෙනවා. එතකොට දැන් අපි කියන්නේ මේක මම කියලා කියන්නම්කෝ. තමන්ට ගැළපෙනවා නම් දාගන්න. මට හිතෙනවා අර පුතුව කියන එක රූපයක්. එතකොට ඔන්න මම ඒක දාවන අරමුණක් විදිහට ගන්න යන්න රූපය. මෙන්න මේක තමයි ඉති රූපං. ඒ පුතුව කියන එක රූපය. දැන් ඊළඟට ඔන්න නුවණ මෙහෙවන්න ඕන සමුදය හොයන්න. දැන් සමුදය හොයන එක එක විදි තියෙනවා. ඒක තමන්ට ගැළපෙන විදිහ තෝරගන්න. ඒකේ ධර්මයට ගැළපෙන එක විදිහක් අපි මෙච්චර කල් මේ සාකච්ඡා කරගෙන ආවා මහා සලායතන සූත්‍රයේ ඉඳලා. දැන් මේ රූපය ওই පුටුව කියන එක තියෙනවා කියලා දැනුවත් වුනේ කොහමද? දැනුවත් වුනේ නැත්නම් අපේ ලෝකෙට ওই පුටුව නැහැ. එතකොට මම දැන් ওই පුටුව තියෙනවා කියලා දැනුවත් වුනේ මගේ ඇහැට පෙනුන නිසා. ඇහැට දැర్శණේ වුනේ නැත්නම් මන් දන්නේ නැහැ එහෙම පුටුවක් තියෙනවා කියලා. එතකොට අන්න දැන් ආයතනයක් අඳුරගත්තා. එහෙන් දැකීම නිසායි මේක දැනගෙන තියෙන්නේ. එතකොට ලෝකෙට අයිති මට්ටමේදී ඇහැ පාවිච්චි කළොත් ඇහැට පේන නිසා අන්න රූපයක් තියෙනවා කියන මතයක අපි ඉන්නවා. අපි දෘෂ්ටියක් කියන හැමති නැත්තම් මෙහෙම මතයක ඉන්නවා. දැන් ඊළඟට මේ මතයද ඇත්ත ඇති හැටි කියලා හොයන්නම දැන් අපි ධර්මය යොදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දීපු ධර්මයෙන් දැන් ඇහෙන් දැකීම කියන එකේදී එතකොට ඔන්න දැන් සමුදය හොයාගන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා. ඒ සඳහා තමයි අපි ආයතන ගැන බොහෝම විස්තර කළේ. එතකොට ඇහෙන් දැකලා නම් දැනගත්තේ ඒක එළියේ තියෙන යථාභූත ස්වභාවයද නැත්නම් මේ දැකීම උදව් කරගෙන අපේ මනස අපිට කියපු කතාවක්ද? චක්කු විඥාණයෙන් දැනගත්තා මේ පුතුවක වගේ රූපයක්, රූප සටහනක්. ඒකට මම උදාහරණයක් ගත්තා, අපි අර ෆිල්ම් එකක් බලනවා වගේ කියලා. මොකද මේ ඇහි තියෙන කාචෙන් ප්‍රොජෙක්ට් කරපු වර්ණ සංඥාවක් මේ දකින්නේ. ඒකේ නිකන් පුතුවක වගේ ඡායාවක් තියෙනවා. එතකොට ඕක දිශා තමයි මේ විඥාණය බලන්නේ. විඥාණයට බෑ එළිය ගිහින් පුතුව බලන්න. ඇහැ නැතුව. ඇහෙන් සකස් කරලා දීපු ප්‍රතිබිම්බ මට්ටම. ඒ කියන්නේ ප්‍රසාද රූපේ, තව ඉදිරියට ගියොත් චක්කු ප්‍රසාද රූපේ. ඕකමයි චක්කු විඥාණයට ආරමුණු උනේ. එතකොට මේ චක්කු විඥාණයෙන් ඕක දැනගත්තා. දැනගත්තා කියන්නේ තාම බාහිර පුතුව නෙමෙයි. අර ෆිල්ම් එකේ තිරය දිහා බලලා චිත්‍රයක් දිහා බැලුවා, රූප සටහන. ඒක ඊළඟට ඔන්න මනසට බාර කළා තව දුරටත් මේක අඳුර ගන්න. ඔන්න මනස තමයි ඊළඟට හිතන්නේ ඔය එළියේ තියෙන දෙයක්. එතකොට ඒ දේ මොන වගේ දෙයක්ද? ඔන්න ගන්නවා පරණ අද්දකීම් ටික, පෙර ඇසුරු කරපු ටික, ආශ්‍රව ටික, කෙලෙස් ටික. එතකොට මතක් වෙනවා ඔහොම දෙයක් නම් ඕක පුටුවක්. පුටුවක් කියනකොට පුටුව ගැන තියෙන කොහොම අදහස් කමන්ට එනවා. ඕක වාඩි වෙන්න පුළුවන් දෙයක්, මේ වගේ දෙයක්, ඕක වටින එකක්, පරණ එකක් වගේ. ඒ තමන්ගේ හැටියට පුටුවට අදාළ ලක්ෂණ ටිකක් එක්ක, ඒ චේතනා ටිකක් එක්ක තමයි එන්නේ ඕක. ඒ වෙනකොට දැන් එළියේ රූපයක් ගැන තමයි මේ හිතන්නේ. අපට සිහියයි නුවණයි නෑ මේ මනස ඇතුලේ සිදුවෙන දෙයක් කියලා. ඒ එතනින් අඳුර ගන්න ඕන සමුදය. ඒතර සමුදය යෙදිලා තියෙන්නේ මේ මනසේ යෙදුන ප්‍රධාන වශයෙන් ඇත්ත ඇති හැටි නොදන්න කම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා අපි මේ එළියේ තියෙන පුටුවක් කියලා විශ්වාස කරන මුලාවකට වැටුණා. හරියට අර වතුරට එබුණ බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් ගැන විශ්වාසයකට ගියා වගේ. අන්න එතකොට සමුදය පේනවා. ඔය සමුදය හරියට දැක්කොත් ඒකම පේනවා. මේ සමුදය යෙදුන් නැත්තම් ඔය එළියේ තියෙනවයි කියපු පුටුවට මොකද වෙන්නේ? අන්න එතන අත්ගමය කියන එක. මේ නිරුද්ධයි. ඒක පිහිටන්නේ නැහැ. ඔය සමුදය යෙදෙන්නේ නැහැ. එතකොට අපි රූපය දකින්න ඕන, රූප සමුදය දකින්න ඕන, අත්ගමය දකින්න ඕන. ඒක දකින්න පුළුවන් නුවණක් ඇති කර ගැනීම තුළින් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. දැන් සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ මාර්ගය සම්පූර්ණ වුණා, මාර්ගේ පටන් ගන්න අවශ්‍ය දෙයක් කියදුනා. දැන් ඔන්න ඔය තුන බලනකොට ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ. සමුදේ බලනකොට අත්ගමයක් පේනවා. හරි සමුදේ දැක්කම, හරි සමුදේ දැක්කේ නැත්තම් මතක තියාගන්න අත්ගමය පේන්නේ. එතකොට ඔය තුනම යෙදෙනකොට අනිත්‍ය සංඥාව වැඩෙනවා. ඒ අනිත්‍ය සංඥාව වැඩෙනකොට ඔය පුටුව ගැන යම් කිසි කාමරාගයක් තිබුණා නම් ඒක ගෙවිලා ගිහින් සම්පූර්ණයෙන්ම මුලින්ම උදුරලා දාන්න හැකියාව ලැබෙනවා. එතකොට ඕක ඔන්න ඔය පුටුවට දැම්මා වගේ මේ ලෝකෙට අයිති මොනවාම හරි තමන්ට හිතෙනවා නම් මෙන්න මේ ලෝකෙට අයිති රූපයක් තියෙනවා කියලා ඕක යෙදුවොත් ඒ රූපයෙන් මිදෙන්න මං හිතන්නේ අවස්ථාව ලැබෙයි. මං හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. අපේ එකපාරට පැහැදිලි නැත්නම් ආයේ ආයේ මෙනෙහි කරන්න තියෙනවා. ඒකයි භාවිතා බහුලී කතා කියන්නේ. ඒ කියපු කරුණ පැහැදිලි නැත්නම් ඒක තව විස්තර කරන්න. ඉතින් අපිට අද මේ යර නාම වලට යන්න කලින් අපි එකක් පැහැදිලි කරගත්තොත් ඊට පස්සේ හරි ලේසි අනිත් ඒවටත් මේක යොදන්න. මම රූපය උදාහරණයට අරන් ඒකේ දකින්න විදිහක් කිව්වේ. මේක හැබැයි මම කියපු පළියටම හරියන්නේ. මේක තමන් තේරුම් ගන්න ඕනේ. කියන්නේ තමන්ගේ ප්‍රඥාවට මේක වැටහුනොත් විතරයි ඔක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ රූප කියලා රැවටෙන හැම තැනටම එක තැනකට හරි ඕක යෙදුවොත් මතක තියාගන්න වැඩෙන්නේ මාර්ගය. අනේ පණිවිඩේ තමයි. ඒ කියන්නේ මට දෙන්න තියෙන්නේ මේකේ මොනවා හරි අදහස් තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. හසංග මහත්මයා. දැන් තරමට දැන් ඔතන දැන් ගත්ත විදිහින් මට පැහැදිලි කරනවා නම් දාන්නේ දැන් ඔය විදිහට රූපේ ගැන හිතනකොට ඔතන මේ මල්ගයන් තේරෙනවා මෙතන මේ සූත්‍රය මෙතන කියලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් මේක හිතන්න කියලා නේද කියන්නේ. ඒකෝට දැන් ඔතන අර ආයතන සම්බන්ධ කරගෙන එනකොට එතන නිකන් ඒකට ආයතන කියන එකත් සම්බන්ධ වෙනවා කියන දැන් බුදුහාමුදුර පංච උපාදානස්කන්ධ විදිහට එක විදිහකට කියන ආයතන විදිහට තව විදිහකට කියන ඔහොම වගේ. ඒකෝට දැන් මෙතන රූපේ පුටුව නැතුව සත්‍යයක් ගැන හිතුවකින් අර සුදස්සන සාමෙන් වහන්සේ කියන වගේ කන බොන ආහාරයෙන් හටගෙන ඔය විදිහට ඒ බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒකෝට නිකන් පංච උපාදානස්කන්ධය මම යන විදිහකට වගේ කියලා මට හිතෙනවා. ඒකෝට එහෙම හිතුවකින් වේදනා මේ ඊට පස්සේ ටිකට හිතන්නත් මේ විදිහටම පුළුවන් කමක් තියෙනවද? ඒ වගේ පොඩි දෙයක් කතා කරන්න පුළුවන්ද? ඒකෝ ගන්න. ඔව් මේක බලන එක මේ විදිහටම බලන්න ඕන කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අනිච්ච සංඥාව වඩනවා නම් මෙන්න වඩන්න විදිහක්. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගමෝ. එතකොට මේ සමුදය හොලනකොට එක එක්කෙනාට එක එක විදිහේ සමුදය පේන්න පුළුවන්. ඒක මේ තම තමන්ගේ පුරුදු ප්‍රඥා මට්ටම ඒවානුව එක එක මට්ටමේදී එක එක විදිහට පේන්න පුළුවන්. ඒකේ ඊළඟට මේ ස්කන්ධ ගැන කතා කළත් ආයතන ගැන කතා කළත් ඒ ස්කන්ධ ධාතු ආයතන ඔය මොනවායින් බැලුවත් මතක තියාගන්න මේ දකින්නේ එකම ධර්මතාවය කියන එක. යථාභූත ඥානය ඇති කරගන්න. ඒකක් දකිනකොට අනිත් එකත් එතන යෙදෙනවා. ඒක තමන්ට ප්‍රකට වෙන එකකින් මෙනෙහි කරන එක හොඳයි. එතකොට එකකින් අවබෝධය આવුවොත් එතනම අනිත් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ස්කන්ධ ගැන පිරිසිඳ දැනගත්තත්, ආයතන ගැන පිරිසිඳ දැනගත්තත්, ධාතු ගැන පිරිසිඳ දැනගත්තත් අවබෝධය එකමයි. ඒ කියන්නේ ධර්මතාවයේ යථාභූත ඥානය එකමයි. රූපය පිරිසිඳ දකින්න පුළුවන්. ඒතර රූපය ආයතන පැත්තෙන් බලන්න පුළුවන්, ස්කන්ධ පැත්තෙන් බලන්න පුළුවන්, ධාතු පැත්තෙන් බලන්න පුළුවන්. ඒ මොන විදිහට බැලුවත් අවබෝධය කියන්නේ මේ කාම රාග ගෙවෙන්න ඕන. කියන්නේ රාග දෝෂ මෝහ ගෙවෙන්න ඕන. ඒ ගෙවීම සිද්ධ වෙන විදිහට බලනවා නම් ඒක ධර්මයට එකඟ වෙනවා. ඉතින් බලන්න එක එක විදි තියෙනවා. ඒක එක එක්කෙනාට අවබෝධ වෙන විදි වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි මේ එකකින් නවතින්නේ නැතුව ඉතින් මේ ධර්මය හොයන්න වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මම විශේෂයෙන් අද සාකච්ඡා කළේ අනිච්ච සංඥාව බලන විදිහ අනිච්ච සංඥා සූත්‍රයට අනුව. එහෙම නැතුව මේ මගේ අදහසක් කියන්න උත්සාහ කිරීමක් නෙවෙයි. මේ බුද්ධ වචනේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. අනිච්ච සංඥාව කියන්නේ මේකයි, මෙන්න මේ විදිහටයි අනිච්ච සංඥාව වඩන්නේ. මේ විදිහට වැඩුවොත් එන ප්‍රතිඵලය තමයි සියලු කාම රාග, රූප රාග, භව රාග, අවිජ්ජා, ඒ වගේම අස්මිමාන ගෙවා දමන්න පුළුවන්. ඒවා මුලින්ම නසා දමන්න පුළුවන්. ආයේ ඉතුරු නැතුවම. ඒකට තමයි අර ගොඩාක් උපමා දුන්නේ මෙන්න මේ විදිහයි මේ විදිහයි. එතකොට ඒකෙන් පෙන්වනවා අනිත්‍ය සංඥාව අනිත් හැම එකටම වඩා ප්‍රබලතාවයක් තියෙනවා කියන එක අර උපමා වලින් පේනවා. ඉතින් ඒ අදහස තේරුම් ගන්න උත්සාහයක් තමයි මේ දැරුවේ. නැතුව මෙහෙම්මම මේකම කරන්න ඕන කියන එක නෙමෙයි. කරන දේ ඉතින් මේ තම තමන්ට මං හිතන්නේ ඒ ප්‍රඥා මට්ටම අනුව තෝරගන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණ. තෙරුවන් සරණ මහත්මයා. මම දැන් ආගෙන ඉන්නකොට ඒ බාහිර රූපයක් ගන්නකොට දැන් ඒ ඉතිරූපං කියනක මේ මාම කියලා අල්ලගෙන ඉන්න මගේම රූපය අරගෙන මේ රූපේ ඒ සමුදය අස්තන්තමය ඔය විදිහටම බලන්නේ කොහොමද කියලා මට හිතුණා. ඔව්. ඒක පුළුවන් නේද කියලා හිතුණා. ඒක කොහොමද මට හිතුණා නිකන්. ඒකම තමයි මං කිව්වේ තමන්ට කැමති රූපයකින් පටන් ගන්න. තමන්ට ප්‍රකට වෙන රූපයකින් පටන් ගන්න. ඒක තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. බාහිර ශරීරයක් වෙන්න පුළුවන්. පණ තියෙන ශරීරයක් වෙන්න පුළුවන්, පණ නැති අපි රූප කොටසට දාන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේවයි ප්‍රතිඵලය වෙන්න ඕන. රූපය පිරිසිඳ දකිනකොට මොකද වෙන්නේ? අපි දැනට තියෙන මේ තමන්ගේ කියන ශරීරය, අනුන්ගේ කියන ශරීරය, දූදරුවෝ අඹුදරුවෝ යාන වාහන ඔය රන් රිදී මුතුමෙනි වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් ඒ විතරක් නෙමෙයි ඉරහඳ තාරකා කියන මට්ටමට ඔය රූප සියල්ලගෙන්ම ඉක්මවා යන දැක්මක් එනවා. අන්න ඔය දැක්ම තමයි ඒක මේ රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන ගොඩාක් තැන්වල ඒ වගේ දේවල් දකින්න පුළුවන්. ඒ කියන්නේ රූපයේ පිරිසිඳ දකිනකොට රූපයේ යථාභූත ඥානය එනකොට සිද්ධ වෙන්න ඕන දේ අරව පිහිටන් නැති ස්වභාවයකට ඒවා ඉක්මවා යන. ඒක තමයි මේ ලෝකෙට අයිති දැක්මයි ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර මට්ටමකට එන්න පුළුවන්කම එන්න ඕනේ. ඒක ප්‍රතිඵලය. ඉතින් ඒක මම කියන්නේ දැන් මේ එක එක්කෙනාට ඕක දැන් මේ රූපෙන්ම පටන් ගන්න කියලා එකක් නැහැ. සමහර විට එක රූපයකින් පටන් අරන් ඕක ටිකක් කල් වඩනකොට මේ අනිත් රූප ගැනත් බලන්න වෙනවා. ඒක තමයි අර ඉති අජ්ජත්තංවා බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියලා එන්නේ. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අහම ඒ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව වඩනකොට එතකොට ඕකේ ප්‍රතිඵලය වෙන්නේ නචකින්චි ලෝකේ උපාදීයති. එතකොට අපි කායනුපස්සනාවේදී මේ රූප ගැන මෙනෙහි කරනවා මොකක් වෙනකන්ද? මේ රූප කියන ලෝකේ, කය කියන ලෝකවල කිසිම දෙයක් උපාදානය නොකරන මට්ටමකට එන්නේ. ඒක තමයි ඒ ප්‍රතිඵලය වෙන්නේ. ඒ එතෙන්ට එනකන් යම්කිසි රූපයකට අහු වෙනවා නම් ඒක අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියනකොට තේරුම් ගන්න අපි පුරුදු වෙලා ඉන්නේ ඕක වෙනස් වෙනවා කියලා බලන්න. ඒක හරියට මතක් කරගන්න අර වතුරට ඉබෙන බල්ලා අර එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා වැඩුවත් ඌට ඇත්ත ඇති හැටි අවබෝධ වෙයි. නැත්තම් එහෙම රූපයක් කියලා හිතුණා ඒකේ සමුදේ මොකද්ද අත්තගමේ මොකද්ද අන්න ඔය දෙකත් බැලුවොත්ද ඇත්ත ඇති හැටි එහෙම නැත්තම් යථාභූත ඥානය පහළ වෙන්නේ කියන එක. අන්න ඒ වෙනස තමයි මට මේ විශේෂයෙන් මේකේ මේ සූත්‍රයට අනුව මෙන්න මෙහෙම දෙයක් අනිත්‍ය සංඥාව ගැන බුද්ධ දේශනාවක් තියෙනවා කියන එක පෙන්වන්න තමයි මේ මම විශේෂයෙන් මේ සූත්‍රය ගත්තේ. කියන්නේ අනිත්‍ය සංඥාව කියනකොට වෙනස් වෙනවා කියන එක විතරද, එහෙම නැත්නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ ඒක රූපය ගැන නා අනිත්‍ය සංඥාව. වේදනාව ගැන නම් ඔය වගේම දාන්න. වේදනාව මේකයි. ඒ කියන්නේ Tamanට දැනෙන වේදනාවකින් පටන් ගන්න. මෙන්න මේ වේදනාව. ඒ ඊළඟට හොයන්න ඕනේ ඒකේ සමුදය මොකද්ද? සමුදය හරියට දැක්කොත් පිහිටන්නේ නැති අත්තගමය දකින්න පුළුවන් වෙයි. ඉතින් දැන් වේදනාව ගැන ගත්තත් අනේ වේදනාව වෙනස් වෙනවා කියලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනාව මේකයි, වේදනාව හටගත්තේ මෙහෙමයි, මෙන්න මේ හේතු හින්දා, මේ හේතු යදුන් නැත්නම් එහෙම දෙයක් තියෙයිද අත්තගමන. ඔන්න ඔය මේ මෙනෙහි කිරීම දෙකේ වෙනසක් තියෙනවා කියලා නිකන් පේනවනම් මං හිතන්නේ මම මේ කියන්න හදන පණිවිඩේ පොඩ්ඩක් ගියා කියලා හිතනවා. ඒක මේ එකපාරට සමහර විට තේරුම් යන එකක් නෑ. මේ නැවත නැවත මේ සූත්‍රය කියෝලා පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරලා බලන්න. තෙරුවන් සරණයි. දැන් සමි පැත්තසේ මාත් බලන් ඒ බල්ල දැනගත්තා නම් මට මේ ආයි සිතුවිල්ලක් මට දැන් දැනගත්තෙ මේකුවක් කියලා. ඉතින්දිම ඒක අනිත් බය බල්ලට තේරෙන්නේ නැහැ මේ පත්න. ඒක නේද මදු පින්දේ සූත්‍රය කියලා තියෙන්නේ. තෙරුවන් සරණයි. කොකලේ මාගේ තෙරුවන් සරණයි. මම ඒකටම එකතු කරලා මේකක් කියන්නේ ඉතලා මේ මටත් මේ මහත්ය කියපු පසු මිනිත්ට ආවා. ඒකෙන් අපි මදු පින්දේ සූත්‍රය ඉගෙන ගත්තා. මේ අපේ සිතිවිල්ලක් ඇතුළත් ඒ සිතිවිලි පරම්පරාව ගිහිල්ලා පස්සෙන් දැක්වා යන ආකාරය කොහොමද කියලා. ඒකෙදි ස්පස්ත සංඥා වේදනා කියන අවස්ථාවකින් පොඩින් දැනගත්තා. ඒකම ඔබතුමා අපිට මහා සලාගේ සූත්‍රය කියලා දුන්නේ. ඒකේ ඥානම් පස්සෙන් යථාභූතං වශයෙන් යම්කිසි අවස්ථාවක් පෙළදෙන මෙන්න මේ අවස්ථාවේදී අපිට යථාභූත ඥානය ඇති කරගන්න කියලා. ඒකම දුකේ චේතන සූත්‍රයේ මම හිතන්නේ නොචේතේහි නොචේ පකප්පේති නොචේ අනුසේති කියලා නොසිතයිද කල්පනා නොකරයිද අනුසේ ධර්ම නොපවත්වයිද කියලා අපි තැනක් පෙන්වුවා. ඒ වගේ අන්නම් අපි මෙතෙක් කතා කරපු සූත්‍ර දේශනාවල මේ සංඥාව පවත්වන ඕන ප්‍රසස්ත ඕන ඔබතුමාගේ. අපිට සාමාන්‍යයෙන් භාවනා කෙරෙහි සිටින්නේ මම ගත්තා පෞද්ගල වශයෙන් භාවනා කරන දවසක පැය භාගයක් වගේ කාලයක් තුළ පැය පහක් හයක් නිදා ගන්නවා. ඒ අතර වැඩිපුර කාලයක් ඇහැරන් ඉන්නවා. එතකොට අපි මේ කියපු අනිත්‍ය සංඥාව වඩනවා වඩන්න ඕනේ මේ භාවනා කරන කාලය තුළද, එහෙම නැත්නම් ජීවිතයේ ඉදිරියදා අපි වැඩ කරන කාලය තුළද කියලා කරුණාකර කොබ්බික මහත්තයා එක්කම සංවාද කරන ඉරසන්න. ඔව්, තෙරුවන් සරණයි. එක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි සමහර වෙලාවට පුරුදු වෙලා ඉන්නා භාවනා කරනකොට, එහෙම නැත්නම් මේ ධර්ම සාකච්ඡාවක් තියෙනකොට විතරයි මේවා මෙනෙහි කරන්නේ. අනිත් වෙලාවට මොකද වෙන්නේ? ඇත්තටම මම මේ පණිවිඩය දුන්නේ මේ අනිත් වෙලාවට තමයි මේක වඩන්න ඕන. ඒ කියන්නේ අපිට රූප හම්බ වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී, රූපවලට රැවටෙන්නේ සාමාන්‍ය ජීවිතේදී, රූපවලට කාමරාග ඇති වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී. එතකොට මේ භාවනා කරන මොහොතේදී නෙමෙයි, භාවනා කරන මොහොතේදීත් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේ රූපයක් තියෙන වෙලාවට තමයි රූපයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. රූපයක් නැහැ කියලා හිතුවොත් එතන අනිච්ච සංඥාව වඩන්න රූපයක් නැහැ. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මේක මේ ජීවිතේ භාවනාවයි කියන්නේ දෙකක් නෙමෙයි. මේක අනිත් එක මේ අර ඇහැ පියාගෙන වාඩි වෙලා කරන භාවනාවක් නෙමෙයි මේ අනිච්ච සංඥාව වඩනවා කියන එක. ඇස් ඇරගෙන ඉන්න සාමාන්‍ය ජීවිතේ ඕන වෙලාවක තත්තර දෙක තුනක් වඩන්න මේක. මොකක් හරි රූපයක් ගැන දැනගත්තා නම් අන්න ඉති රූපං කියලා දාගන්න. ඒකෙන් නවත්තන්න එපා. ඒකෙන් නැවැත්වීම තමයි සංසාරේ යන එක. එහෙනම් ඉති රූපං විතරක් නැතුව අර බුද්ධ දේශනාවනු අනිච්ච සංඥාවට මේක යොදන්නේ කොහොමද? මේ රූපේ සමුදය මොකද්ද? අත්ථගමය මොකද්ද? අන්නවක බලන්න. ඒක බලන්න එක පහසු විදිහක් අපි මෙච්චර කල් සාකච්ඡා කරගෙන ආපු ඒවයින් මොන ආයතනෙන්ද මේ රූපේ ගැන දැනගත්තේ? දැන් අපි සද්දයක් ඇහිලා අර ඉස්සෙල්ලා කිව්වේ අර කුරුල්ලෙක් ගැන දැනගත්තා. ඉතින් කුරුල්ලා රූපයක්, ඉති රූපං. එතකොට මොකෙන්ද දැනගත්තේ? සෝත ආයතනය තමයි මුල් වෙලා තියෙන්නේ. එතකොට සෝත ආයතන ගැන අපි ගැඹුරට සාකච්ඡා කළේ ඔන්න දැන් ඔතෙන්ට යොදන්න. සෝත ආයතනෙන් දැනගන්න එක ඇත්තටම ඉදියේ තියෙන දෙයක්ද? නැත්තම් අපේ මනසෙන් යම් කිසි ක්‍රියාකාරීත්වයකින් හිතාගත්තු දෙයක්ද? අන්න එතකොට අර බුදුරජාණන් වහන්සේගේ වචනේ ලෝකය දකින්නේ, ලෝකය පණවන්නේ මේ බාහිරෙන් නෙමෙයි. බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් කියන එකටත් ඒ අවබෝධෙත් එයි. එතකොට මේක ඕනම අවස්ථාවක වඩන තරමට මතක තියාගන්න යම් කිසි තත්තරයක් වැඩුවා නම් ඒ තත්තරේ වැඩෙන්නේ ආර්ය මාර්ගයේ, ලෝකෝත්තර මාර්ගයේ. ඒ අනිච්ච සංඥාව. ඒකෙන් ගෙවෙන්නේ කාමරාගය. ඒකෙන් ගෙවෙන්නේ අවිද්‍යාව. ඒ කියපු දේවල් ගෙවෙන්නේ. ඒක වෙලාවක්, ස්ථානයක්, ඉරියව්වක් කියලා දෙයක් නැහැ. ඕනම වෙලාවක, ඕනම මොහතක වඩන තරම. ඒ වචනේ තමයි අර භාවිතා බහුලී කතා. මේ අනිච්ච සංඥාව භාවිතා කරන බහුලී කතා ඒ විදිය. ඒ වගේම මේ ජයන්ත මහත්මයා දැන් අපිට අර මේ තව අපේ සාකච්ඡාවලට ගන්න පුළුවන් මං හිතන්නේ මදුපිණ්ඩික සූත්‍රය. ඒක කියපු හින්දා මං හිතන්නේ ඊළඟ සතියේ අපි ඒකේ කොටස් තුනක් ගමු. මොකද මදුපිණ්ඩික සූත්‍රයේ ඒ ඡේද ටිකක් තියෙනවා. අර චක්කුංචා උසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අනය රූපය හට ගන්න හැටි, රූපය සමුදය ඔවතනිනුත් දකින්න පුළුවන්. ඒක මේකට ගැළපෙනවා, මේකට සම්බන්ධයි රූපය හට ගන්න හැටි. එතකොට රූපය විතරක් නෙමෙයි රූප සමුදය දකින්න ඔය මම එහෙ කෑල්ල කියුවේ ඒක ආයතන හයටම කියනවා. සෝත ගාන ඒ වගේ. ඒ වගේම එතනින් නවත්තන්නේ ඒකේ මෙන්න මේ ඡේද තුනම මම හිතන්නේ පුළුවන් නම් ගන්න. ඒ ඡේදේ ඊට පස්සේ තියෙනවා සෝ තා උසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ඒ කියන්නේ මේ ඇහැ තිබුණත්, රූපය තිබුණත්, චක්කු විඥානය තිබුණත්, සති කියන්නේ තිබුණත්. පස්ස පඤ්ඤාත්තින් පඤ්ඤා පෙස්ස තීති. තාන මේතං විජ්ජති. අපි මේ පාළි වචන පස්සේ විස්තර කරමු ඒක සාකච්ඡා කරනකොට. පස්ස පඤ්ඤාත්තියා සති වේදනා පඤ්ඤාත්තින් පඤ්ඤා පෙස්ස තීති තාන මේතං විජ්ජති. ඒ කියන්නේ එවැත්නි ඒකාසයෙන්ම හිතෙනේ ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි චක්කු විඥානය ඇතිකල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. මේ පාලි පාඨේ තේරුම ගත්තොත් ස්පර්ශයයි පැනවීමක් ඇතිකල්හි වේදනායයි පැනවීමක් කරන්නේය. අපි ඔය තියනවා කියලා හිතුවට මතක තියාගන්න ඕවා පැනවීම. ඕවා මදුපිණ්ඩික සූත්‍රයේ පැහැදිලිව මේ විස්තර කරලා තියෙනවා. ඒ දෙවෙනි ඡේදේ ඊළඟට තුන්වෙනි ඡේදේ තියෙනවා සෝතවසෝ සෝතස් සෝතනිනේ ඊළඟට සෝතවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති මේතං ඡානං විච්ඡති. එවත්නි ඒකාන්තයෙන් හිතෙනේ ඇස නැති කල්හි රූපේ නැති කල්හි චක්කු විඥානේ නැති කල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේ යන මේ කාරණය විද්‍යමාන නොවේ. ඔන්න ඔය ඡේද තුනම අහු වෙන විදිහට මං හිතන්නේ අරගෙන අපි මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන්න බලමු. මොකද ඔය ගොඩාක් තැන්වල මදුපිණ්ඩික සූත්‍රයේ සාකච්ඡා වෙන්නේ අර පළවෙනි කරුණ විතරයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. අර චක්කුන් සති රූපං සති විඥානං සති කතාවයි චක්කුන් අසති රූපං අසති විඥානං අසති කතාවයි මේ සූත්‍රයේ වැදගත්ම කොටස් ටික ගොඩක් වෙලාවට මේ කියවන්නේ නැහැ. එහෙනම් මම හිතනවා දැන් අද අනිත්‍ය සංඥා සූත්‍රය ගත්තා වගේ ඒකටම අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේ ඊළඟ සාකච්ඡාවට මේ මදුපිණ්ඩික සූත්‍රෙයි ඒ වගේම අර අපි ගැඹුරින් කතා කරන්න ඕන අර අදිවචන සම්පස්ස පටිගසං පස්ස එක තියෙන්නේ මහා නිදාන සූත්‍රයේදී. ඔය කරුණු දෙකත් අපි සාකච්ඡාවකට වෙලා තියෙන වෙලාවක ගම්මු කියලා මම මේ යෝජනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොස්තුරි මහත්මයා බොහොම දවසේ අපිට හොඳ සාර්ථක සාකච්ඡාවක් කරන්න ලැබුණා මේ අනිච්ච සංඥා සූත්‍රය ආශ්‍රය කරගෙන. ඉතින් මේකදී කොග්ගගේ මහත්මයා ඉතරනේතර මතුප්ප කර තේන්නේ අපි එදිනදා පුරුදු වෙලා තියෙන අනිත්‍ය කියන එකට දීලා තියෙන අර්ථකථනය ගැන නැවත වරක් සලකා බලන්න. ඒක හුදු වෙනස් වීමක් නිසා එහෙම නැත්නම් වෙනස් වීමකට කියන නමක් නෙවෙයි, ඒක ගැඹුරකට යන දහමක්. ඉතින් අපි ආරාධනා කරනවා මේකේ රෙකෝඩින් එක තුෂ්ණ මහත්මයා ළඟදීම ඔබ අතටපත් කරයි. ඒක නැවත වරක් අහන්න, මොකද ඒක හුඟක්ම වැදගත්. ඒ වගේම මේ සූත්‍රය බොහොම සමාධි භාවනා සූත්‍රයත් බොහොම ගැළපෙලා එකිනෙකට යන ගතියකුත් පේනවා. එතනත් ওই විදිහට සමුදයක් අෂ්ටාංගමයක් ගැනීමමයි කියලා කියනවා, යථාභූතය අවබෝධ කරගන්නේ කියලා. ඉතින් ඒ කාරණාත් මතක් කරගන්න මේක රෙකෝඩින් එක අහලා එහෙමනම් තව ලබන සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ නැවතත් අපි ඔබතුලගේ මහත්මයා සමග සාකච්ඡාවට එළඹෙනවා. ඒ අවස්ථාවේදී හොඳට මේ අද කියපු කරුණු ටික ධාරණය කරගන්න මාසන්න. අර කිව්වා වගේ මේ කෙනෙකුට මේ දේ කරන්න කියලා නෙවෙයි කියන්නේ, මේ දේ සලකලා බලන්න කියලා කියන්නේ. එකිනෙක කරන භාවනා කරන විදිහ වෙනස්, එකිනෙක දකින්න විදිහ වෙනස්. මේව වාඩි වෙලාම කරන්න ඕන දේවලුත් නෙවෙයි, එදිනදා ජීවිතේ කරන්න ඕන දේවල් කියන එකත් මතක් කරලා කොග්ගලි මහත්තයා මේ හැම දෙයක්ම ඊට අපගෙන යමනම් අපි තව සති දෙකකින් නැවත හමු වෙමු. කොග්ගලි මහත්තයා ඔබට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද? නෑ, මම හිතන්නේ කියන්න අවශ්‍ය ටික කිව්වා. ඉතින් මම මූලික පණිවිඩේ අර අනිච්ච සංඥාව කියල එකේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ එක මේ ධර්මයට ගැළපෙනවද කියලා නුවණින් විමසන්න මේක අර කිව්වා වගේ ආයේ පොඩ්ඩක් මේක දෙතුන් පාරක් අහන්න පුරුදු වෙන. ඒ කියන්නේ දැන් අපි දෙයක් විශ්වාස කරන්න ගත්තට පස්සේ අපිට පුරුදු වෙන්නේ ඕකටම ගලපලා බලන්න. ඒකෙන් මිදෙන්න ටිකක් කල් යනවා. ඒක තමයි මේ මේ ධර්ම මාර්ගයට වැටීමේ තියෙන අපහසුතාවයක්. ඒක දැන් මේක ඒ මටත් පොදුයි. ඒක දැන් මම මොකක් හරි මේ විදිහ කියලා හිතාගත්තට පස්සේ ටිකක් තව කෙනෙක් වෙන අදහසක් පෙන්නුවත් අපි අර ඒක එකපාරටම දකින්න නැහැ කියාවක් අපිට නැහැ. ඒක සමහර විට ආයේ අහනකොට මෙනෙහි කරනකොට සමහර විට අපටම පේනවා දැන් මේ මෙතන මේ ධර්මයට ගැලපෙනකොට මේ බුද්ධ දේශනාව නැත්නම් අපි මේවා භාවනාවේ අත්දකිනකොට එන ප්‍රතිඵලත් එක්ක නුවණින් විමසීම තුළින් සමහර විට අපි මෙතෙක් කර මාර්ගයේ වඩන්න කොච්චර උත්සාහ කළත් ඇයි මේ කෙලෙස් ගෙවෙන්නේ නැත්තේ? ගෙවෙන්නේ නැති වෙන්න ඉතින් හේතු තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුවක් වෙනවා අපි මාර්ගය කියලා හිතුවට වඩලා තියෙන මාර්ගය නෙවෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් සමහර විට අඩුපාඩු තියෙනවා නම් හදාගන්න, අඩුපාඩු නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙදි මේ කියන දේම ගන්නව නෙමෙයි, මේ ධර්මයේ තියෙන නුවණින් විමසන්න. අන්න ඒ විමසීමකට ලක් කරන්න ඒකෙදි එකක් පුරුදු වෙන්න මේ දේශනාවේ තියෙන්නේ මෙහෙමයි කියන එකෙන් පටන් ගන්න. ඒක අපි දන්න ටිකට අපි කරපු ටිකට ගලපනවට වඩා මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියන එක දකින්න පුරුදු වෙන්න උත්සාහ කරන්න කියන කණිඩේ තමයි මට දෙන්න තියෙන්නේ. හොඳයි, තෙරුවන් සරණ. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time. Sir, one time.